හැම දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි සුපුරුදු පරිදි එකතු වෙන්නේ සවනට සිසිල සෝස්සේ ඉරිදා දිනයන්හි කරන සාකච්ඡාවට සම්බන්ධ වෙන්නයි. අද 2017 ජූලයි මාස 9 වෙනි ඉරිදා, ජූලි 9 වෙනි ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 2:00 ආරම්භ වෙන ධර්ම සාකච්ඡාවයි මේ. යුරෝපා කල් විතරනොත් අනෙකුත් කල් විතරනොත් සමග එක්ව පවත්වන ධර්ම සාකච්ඡාව. අදත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් කරුණාවෙන් ධර්මයේ පැහැදිලි කර දීම සඳහා අපිට ශ්‍රී ලංකාවේ සිට එකතු වෙනවා පූජ්‍ය පාදර් දිගණ සුගතවංශ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ සවනට සිසිලසුවෙන් ඔබ වහන්සේට පාද නමස්කාර කර අපි ආරාධනය කර සිටිනවා අද සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන්න කියලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මම ලංකාවේ නෙමෙයි ඉන්නේ ඉන්දුනීසියාවේ. හරි, සමාවෙන්න ස්වාමීන් වහන්සේ. දැන් දැනගෙන ඉන්නේ ඉන්දුනීසියාවේ වැඩ සිටින. තෙරුවන් සමාදමෙන් ඉන්දුනීසියා ජකර්තාවල. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. සන්තං වා අච්ඡත්තං පීති සම්බොජ්ජංගං අත්ථි මේ අච්ඡත්තං පීති සම්බොජ්ජංගෝති පජානාති අසන්තං වා අච්ඡත්තං පීති සම්බොජ්ජංගං නත්ථි මේ අච්ඡත්තං පීති සම්බොජ්ජංගෝති පජානාති යතාච අනුප්පන්නස්ස පීති සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති තංච පජානාති යතාච උප්පන්නස්ස පීති සම්බොජ්ජංගස්ස භාවනාය පරිපූර්ණී හෝති තංච පජානාති ති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, තුල්ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ ධම්මානුපස්සන මාත්‍රකාවේදී බොජ්ජංග පබ්බයෙහිවත් බොජ්ජංග භවනා මාර්ගය විස්තර කර දෙන අවස්ථාවේදී මාත්‍රකාව වශයෙන් ඉදිරිපත් කරගත් ප්‍රීති සම්බොජ්ජංගයේ ගැන ඉදිරිපත් වූ මාත්‍රකාවයි අද දවසේ ධර්මානුශාසනාව සඳහා අප විසින් මාතෘකා කර ගන්නට යෙදුණි. මේක පෙර අවස්ථා කීපයකදී අපි සති සම්බොජ්ජංගය, ධම්මවිචය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගයේ තියෙන ධර්ම විස්තර කර තිබෙන බවට අපට මතකයක් තියෙනවා. ඒ අනුව තමයි අද මේ මාතෘකා කරගත්තේ පීති සම්බොජ්ජංගයේ ගැන අනුශාසනාවක් කරන්නට. මාතෘකාවේ අදහස මෙහෙමයි. සන්තං වා අච්ඡත්තං පීති සම්බොජ්ජංගං තම ආධ්‍යාත්මික సంతානෙහි ප්‍රීති සම්බොජ්ජංගේ යම් වෙලාවක වැඩෙනවා නම් වැඩුණද අත්ථි මේ අච්ඡත්තං පීති සම්බොජ්ජංගෝති පජානාති මේ මාගේ సంతානයේ තුල ආධ්‍යාත්මික సంతානයේ තුල ප්‍රීති සම්බොජ්ජංගය තියෙනවා කියන එක යෝගාවචරය නුවණින් දකිනවා. අසන්තං වා අච්ඡත්තං ප්‍රීති සම්බොජ්ජංගං තම సంతානයේ තුල ප්‍රීති සම්බොජ්ජංගයක් ඉපදී නැති වෙලාවේදී නත්ති මේ අච්ඡත්තං ප්‍රීති සම්බොජ්ජංගෝති පජානාති මාගේ సంతානයේ තුල ප්‍රීති සම්බොජ්ජංගයක් එපදී නැතයි කියන එක නුවණින් දකිනවා අවබෝධ කරගන්නවා. ඒ විතරක් නෙමේ, මේ එපදී තිබෙන ප්‍රීති සම්බොජ්ජංගය එපදී කියලා අවබෝධ වුණාසේ එවගේම సంతානේ තුල පහළ නොවූ ප්‍රීති සම්බොජ්ජංගේ පහළ වුණේ නැහැ කියලා දකින්නාසේම මේ යෝගාවචරය යථාච අනුප්පන්නස්ස ප්‍රීති සම්බොජ්ජංගස්ස යම් ආකාරයකින් නූපන්නා වූ මේ ප්‍රීති සම්බොජ්ජංගයාගේ උපාදෝ හෝති නැවත හට ගැනීමක් වෙන ඉපදීමක් වෙනවා නම් තංච පජානාති එයත් නුවණින් දකිනවා නුවණින් අවබෝධ කරගන්නවා යථාච උප්පන්නස්ස ප්‍රීති සම්බොජ්ජංගස්ස යම් ආකාරයෙන් ඉපදී පවත්නා වූ මේ ප්‍රීති සම්බොජ්ජංගයාගේ යම් දියුණුවක් ප්‍රගුණ භාවයක් වේද භාවනාය පරිපූර්ණේ හෝති ඒ ප්‍රීති සම්බොජ්ජංගේ භාවනාවසින් දියුණු කරගන්නවා පරිපූර්ණ කරගන්නවා කියන එකත් ඒ යෝගාවචරය නුවණින් දකිනවා නුවණින් අවබෝධ කරගන්නවා. එහෙමනම් මෙතනදී වැදගත්ම දේ තමයි බොජ්ජංග කියන වචනේ. දැන් බොජ්ජංගෙන් බෝධිස්ස අංගාති බොජ්ජංගා තමන් ප්‍රාර්ථනා කරන සම්මා සම්බෝධියක් වේද පච්චේක බෝධියක් වේද අරහත් බෝධියක් වේද ඒ උතුම් වූ බෝධිඥාන අවබෝධයේ පිණිස සාක්ෂාත් කර ගැනීම පිණිස දියුණු කරගත යුතු අංග පාරමී තමයි බොජ්ජංග කියලා කියන්නේ. එහෙමනම් මේ ප්‍රීතිය කියන ධර්මතාවය අපි ගත්තොත් සෑම කුසල සිතක් ගන්න උපදින්න පුළුවන් විශේෂ කුසල චෛතසිකයක් වෙනවා. ඒත් මේ කුසල සිතක් ගත්තාම සෝමනස සහගත කුසල සිතක් වුණොත් විතරයි මේ ප්‍රීතිය ඒ කුසල සිතේ උපදින්නේ. එහෙමනම් මේ පින්වතුන්ට යම් කිසි ඉෂ්ඨාරම්මණයක් සැප ආරම්භණක් බුදුරජාණන් වහන්සේ වෙනි දර්ශනයක් ධර්මයේ දැකීමේ දර්ශනයක් ආදී මහා සංඝරත්නයේ දැකීමේ දර්ශනයක් තමන්ගේ නෙතට ගැටෙනකොට ශ්‍රවණය කරන්න ලැබෙනකොට ඒ වගේම ප්‍රියමනාප වූ මේ බුද්ධානුස්සති වෙනි කමඨහන් තමන්ගේ හිතේ වැඩෙනකොට මේ ප්‍රීතිය මුල් කරගත්ත සෝමනස සහගත කුසල් වැඩෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි මේ පින්වතුන් දන්නවනම් ඒ බුදු ගුණ වැඩීමෙන් බුදුරජාණන් වහන්සේට බුද්ධ වත කිරීමෙන් වත් පිළිවෙත් දැක්වීමෙන් ඒ වගේම බුදුරජාණන් වහන්සේ සනිටුහන් කරන චෛත්‍යරාජන් වහන්සේලා අතර උද්දේශික ඒ වගේම පාරිභෝගික ශාරීරික කියන මේ ත්‍රිවිධ චෛත්‍යරාජන් වහන්සේලා කෙරෙහි පවාසිත පහදවාගෙන අපෝපස්ථාන කරනවා නම් කරු බොහොමන් දක්වනවා නම් අන්න ඒ තුලින් ඇති වෙන්නේ කුමක්ද? තමන්ගේ సంతානතුළු සෝමනස සහගත පුසාසිත පහළවීමක් නේද? ඒ වගේම ඒ වගේ කුසල ධර්මයන් වඩන්ට වඩන්ට තමන්ට පුදුමාකාර චිත්ත ප්‍රසාදය පුදුමාකාර ප්‍රීතියක් ගෙන දෙනවා කියන හැඟීම හිතේ තියාගෙන තමන් ඒ උතුම් ගුණේ වඩනකොට තවත් තවත් මේ ප්‍රීතිය අපේ సంతානය තුළ බලවත් වෙනවා. ඒ විතරක් නෙමේ තමන් මේ දිනු කරගන්න යම් කුසලයක් වේදේ කුසලේ ආනිසංසම හොඳින් දන්නවනම් ඒ ආනිසංස ගැන දැක දැක දැක දැක දැන දැන තේදි තේදි තමන් ඒ කුසලයේ කරනකොට ඒ කුසලයේ සමග පුදුමාකාර අසීමිත ප්‍රීතියක් වැඩෙනවා. අන්නේ වැඩෙන ප්‍රීතිය අපට බෙදා ගන්න පුළුවන් කුද්දකා ප්‍රීති, කණිකා ප්‍රීති, පරණා ප්‍රීති, ඕමන්තිකා ප්‍රීති, උද්වේගා ප්‍රීති කියලා ප්‍රීති වර්ග පහකට. දැන් බලන්න කණිකා ප්‍රීති කියලා කියන්නේ අර ෂණයක් ෂණයක් පාසා ඇති වෙන උදාහරණයක් අපි ගන්නවා නම් අකුණු සරත් වදින වෙලාවේ දෙක පාර්තම එළිය ඇවිදින් නැති වෙලා යනවා වගේ අපට යම්කිසි බලවත් කුසල් අරමුණක් එක්ක සෝමනස සහගත අරමුණක් එක්ක ඇති වෙනව මුළු ශරීරයක පාටම ගැස්සියන ස්වභාවයෙන් යුක්ත වූ ප්‍රීතිය අනේ කුඩාවට ඇති වෙන ප්‍රීතිය තමයි කණික ප්‍රීතිය කියලා කියන්නේ. ඒ වගේම කණිකා ප්‍රීති පරණා ප්‍රීති කියලා කියනවා. පරණ කියලා කියන්නේ පැතිරුණු ප්‍රීතිය. ඒ කියන්නේ අතන ශරණ මාත්‍රෙන් ඇති වෙන ප්‍රීතිය පරණ ප්‍රීති කියන්නේ මුළු ශරීරය පුරා පැතිරී යන ප්‍රීතිය. දැන් කුද්දකා ප්‍රීති කුඩා කුඩා ප්‍රීතිය ඇති වෙන කුඩා අරමුණක් නිසා ඒ මොහොතට අපට කුඩා ප්‍රීතිය ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔක්කාන්තිකා ප්‍රීති හැම මොහොඳු රැල්ල නැగి නැగి එන යම්සේද අර කුසල් අරමුණත් එක්ක නැగి නැగి මේ ප්‍රීතිය නැගිනෙහි එන්න පටන් ගන්නාන ඔක්කාන්තිකා ප්‍රීති. එන උබ්බේගා ප්‍රීතිය කියලා කියන්නේ පින්වතුනි අහසින් පවා අපට යන්න පුළුවන් ගමන් කරන්න පුළුවන් ප්‍රීතියක් උබ්බේග ප්‍රීතිය. එදින් බලවත් ශ්‍රද්ධාව නිසා බලවත් ගෞරවය නිසා තමයි මේ කියන ප්‍රීතිය බලවත් වෙන්නේ. එහෙමනම් අපේ හිතේ ශ්‍රද්ධාව බලවත් නම් ඒ බලවත් ශ්‍රද්ධාවත් එක්ක ප්‍රඥාව යෙදෙනකොට ඥාන සංප්‍රේත සිතේ ඇති වෙන ප්‍රීතිය බොහෝ බල සම්පන්න ප්‍රීතියක් බවට පත් වෙනවා. දැන් බලන්න අහස්යෙන් පවා ගමන් කරන්න පුළුවන් ප්‍රීතියක් තමයි මේ උද්වේග ප්‍රීතියකින් ලක්ෂණේ යුක්තයි. එහෙමනම් බලන්න අපේ මේ චිත්ත චෛතසිකයන්ගේ බුදුමාකාර ප්‍රීතිමත් බව පිනවීමක් ඇති වෙනවන යම් තැනකදී ඒක ප්‍රීතිය. හැබැයි අකුසල ආරම්මණයක් ලෝභ සහගත අකුසල් අරමුණක් නිසා අපිට මේ ප්‍රීතිය ඇති වෙන්න පුළුවන්. තමන් ප්‍රියමනාප කරන රූපයක් දකිනකොට ශබ්දයක් ඇසෙනකොට ගඳ සුවඳ ලැබෙනකොට රස ලැබෙනකොට සැප ස්පර්ශයක් ලැබෙනකොටත් අපට ඇති වෙනවා ප්‍රීතියක්. හැබැයි ඒ ප්‍රීතිය වෙලාගෙන තිබෙන්නේ පින්වතුනි ලෝභය ඇලීම් සහගතයි. එහෙමනම් ඇලීම් සහගත බැඳීම් සහගත ගැටගැසීම් සහගත වූ ප්‍රීතිය අපිට කියන්න බෑ මේක කුසල ප්‍රීතියක් කියලා එක අකුසල ප්‍රීතියක්මයි. එහෙමනම් අකුසල ප්‍රීතියේදී අර කුද්දකා ප්‍රීති කණිකා ප්‍රීති කියන මේ වර්ග කිලීමක් නැහැ. එහෙමනම් මේ කුසල සිත් සමග උපදින ප්‍රීතිය විතරයි ඉතාමත් බලවත් ප්‍රීතියක් බවට එවගේ ශක්තිමත් ප්‍රීතියක් බවට පත්වන්නේ. එහෙමනම් අපි තෝරා ගන්නට ඕනේ වැදගත්ම කාරණාව තමයි මේ උබ්බේගා ප්‍රීතිය කියන එක අපට සාමාන්‍ය කුසලාරම්මණයක් නිසා නමුත් ඇති වෙන්න පුළුවන්. ඒ සාමාන්‍ය කුසලාරම්මණයත් එක්ක ඇති වුණත් ඒ කුසලයේ බලවත් කුසලයක් වුණොත් නැවත නැවත සිතන්ත සිතන්ත හේතු කරගෙන තමයි මේ පරණ ප්‍රීතිය ඇතිවන්නේ. දැන් එවගේ උබ්බේග ප්‍රීතිය ඇතිවන්නේ. දැන් උදාහරණයක් අපි ගන්නවා නම් කීපයක් අපට මතක් කරන්න පුළුවන්. මේ පින්වතුන් දන්නව නේද අනාථ පින්ඩික සිටුතුමා. අනාථ පින්ඩික සිටුතුමා තමන් ඒ වෙළඳාම යන ගමනේදී රජගහනුවරට පැමිණියා. එදා ඒ රජමාලිගාවට පැමිණියේ තමන්ගේ සහෝදරිය විවාහවිලා සිටි මේ රජගහනුවර සිටුතුමා සමගයි. එහෙමනම් මේ රජගහනුවර සිටුතුමාගේ සිටුනිවසේ විශාල උත්සවයක් වෙන පෙර සූදානම් වෙනව දැක්කා. එසේ දැකලා කරුණාකාරණ විමසලා බලනකොට බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා පසුදින දානේ සඳහා මේ සිටු නිවසට වඩිනවා. එයයි මේ සූදානම කියලා තමන් තේරුම් කරගත්තා. අර බුද්ධ කියන වචනේ ඇහෙනවත් එක පුදුමාකාර සතුටක් පුදුමාකාර ප්‍රීතියක් ඒවා නිරාමස ප්‍රීතියක් ඇති වුණා. ඉතින් මෙතුමාට මේ කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි බුද්ධ කියන වචනේ සොයාගෙන බුද්ධ පාමුල අග්‍රදායකත්වය ඇතිව නිවන් මඟ පාරමී පුරාගෙන පැමිණි නිර්වාණ අපේක්ෂාවෙන් ප්‍රතිපත්ති පූර්ණේ කරගත්ත මෙතුමාට බුද්ධ කියන වචන ඇහෙනවා කියන පුදුමාකාර මුළු ඇඟම කිරිපොලාගේ ප්‍රීතියක් වුණා. ඒ ප්‍රීතිය තව තවත් බලවත් වෙන්න පටන් ගත්තා. ඉතින් මේ බුද්ධ කියන ආවර්ජනාවෙම නින්දට ගියත් මෙතුමාර නින්ද යන්නේ නැහැ. හැබැයි කල්මත්යෙන් දැනගත්ත බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නේ කොහෙද කියලා එසේ තේරුම් කරගත්ත මෙතුමා මොකද කරන් රාත්‍රී කාලයේදී හිතට එනවා නෑ මම දැන්ම යන්න ඕන බුදුරජාණන් වහන්සේ දකින්ට පසු බොහෝදා වෙනක මරණ බලාගෙන දිවිසීමක් නෑ කියලා. අර බුද්ධ කියන ගුණය ආවර්ජනා කරමින් මෙතුමා දැන් නැගිටිනවත් එක්ක ඉබේම මේ දොරාගුල් සිටුමාලිගාව ඇරෙන්න පටන් ගත්තා. එසේ දොරාගුල් ඇරෙනවත් එක්ක මේ බුද්ධ කියන ආවර්ජනා ඇති කරගත බලවත් ප්‍රීතිය මුල් කරගත සෝමනස්සාගත ඥාන සම්ප්‍රේත කුසාසිත වලින් උපදවන්න පටන් ගත්ත කුසල චිත්තජ රූපයන්. මේ කුසල චිත්තජ රූපය මුළු ශරීරේ පුරා මෙතරෙන්න පටන් ගත්ත මුළු ශරීරෙම සැහැල්ලු වෙන්න පටන් ගත්තා. ඒ සැහැල්ලු වීමත් එක්කම ඒ උපදවාගත කුසල චිත්තජ රූපයන්ගේ තේජෝ රූපයේ උතුජ පරම්පරාවන් විහි කරලා ඒවා ශරීරයෙන් වැහැරෙර ගමන් කරනවා. මේ ශරීරයෙන් වැහැරෙර ගමන් කරනවත් එක්කම අර ආධ්‍යාත්මික సంతානෙ උපදවාගත්ත චිත්තජ රූපයන්ගේ වර්ණයත් අර බාහිරට විහිදීගේ උතුජ රූපයන්ගේ වර්ණය දෙක මිශ්‍ර වීම නිසා මුළු ශරීරෙම ආලෝක ධාරාවන් විහිදෙන්න පටන් ගත්තා. හරියට බුදුරැස් විහිදෙන්නා වගේ මේ ආලෝකයක් විහිදෙනවා. තමන්ගේම ආලෝකින්ෙන් තමන්ට පාර පේනවා. දැන් මේ පාර ඔස්සේ පාර සොයාගෙන මෙතුමා ගමන් කරන්නේ කොහෙටද? බුදුරජාණන් වහන්සේ දකින්ද ඔය අතරතුර එක පාට ගැස්සීමක් ඇති වෙලා බුද්ධ කියන වචනේ අමතක වුණා. අමතක වීමත් එක්කම ආලෝකය අතුරු දහන් වුණා. ඒ මොහොතේ සීවක කියලා යක්ෂයෙක් ඒ මොහොතේම බුද්ධ කියන වචනේ සිහි කෙරෙව්වා. අන්න බලන්න බුද්ධ කියන වචනේ සිහි කරලා බුද්ධ කියන ආවර්ජනාව යුක්තම දැන් මෙතුමා පියමන් කරනවා බුදුරජාණන් වහන්සේ දකින්ද. අර තමන්ගේම ශරීරෙන් ආලෝකයේ විහිදෙන්න තරම් අර බුදුගුණ ආ බුද්ධ කියන වචනේ ආවර්ජනා කිරීමේ බලවත් කුසල ශක්තියට පුළුවන්කමක් ලැබුණේ අර ප්‍රීතිය බලවත් වීම නිසා නේද? ඒ වගේම තමයි අපේ ලංකාවේ ඈත අතීතේ ඔය ගිරිහඬු සෑය කියන පළාතෙන් තේජන සෑය පක්ක පාමුල වත්තාබ කියන නගමක් තිබුණා. මේ වත්තාබ ගමේ බොහෝ මිනිස්සුන් ගිරිහඬු සෑය නිතර වන්දනාවට වඩි යනවා. මේ ගිරිහඬු සෑයේ විශාල පූජාවක් ලෑස්ති කර තිබුණා. ඒ පූජාව නමින් හඳුන්වන ගිරිබණ්ඩ පූජාව කියලා. මේ ගිරිබණ්ඩ පූජාව කියලා කියන්නේ පින්වතුනි මේ දේ අඩුයි නොකිය සියලුම දේවල් අංග සම්පූර්ණ බුදුරජාණන් වහන්සේට බුත් පූජාවක් සේම මහා සංඝයාට සංඝගත පූජාවක් වශයෙන් පූජා කිරීමේ සාරාණීය පින්කමක් ගිරිබණ්ඩ පූජාව කියලා කියන්නේ. එහෙමනම් ඈත අතීතයේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහි කරගෙන මහා සංඝරත්නයේ සමගුණ සිහි කරගෙන බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන වශයෙන් ගිරිබණ්ඩ පූජාවන් අතීතේ පවත්වලා තියෙනවා. ඒ ගිරිබණ්ඩ පූජාවක් ඔය කියන ගිරිහඬු සෑය තුළ සකස් කර තිබුණා. ඒ ගිරිහඬු සෑය ළඟ සකස් කර තිබෙන මේ ගිරිබණ්ඩ පූජාවට බොහෝ ජනතාවක් පැමිණෙනවා. ඉතින් මේ වත්තාබ කියන ගමේ තිබුණා එක දුප්පත් ගෙයක්. මේ ගෙදර වාසය කළ ගැබිණි මාතාවක්. මේ මාතාවගේ සහෝදරයන් ඥාතීන් ස්වාම පුරුෂයන් ආදී සියලුම දෙනාම දැන් මේ ගිරිබණ්ඩ පූජාවසත හැමි යන්න සූදානම් වෙනවා. ඉතින් මේ කන්දක් තරණය කරන්න තියෙන නිසා මේ ගැවිනි මාතාවට කියනවා ඔබ නිවසට වෙලාම ඉන්න ගෙදරින් පිට වෙන්න එපා අපි ගිහින් මේ වැඳලා එන්නම් කියලා. නමුත් මෙතුමියගේ හිතේ තියෙන පුදුමාකාර ශ්‍රද්ධාව අපදුමාකාර ගෞරවය බුදුගුණ ආවර්ජන කරමින් කරමින් මෙතුමිය ගෙදර මිදුලකට එනකොට ඈතින් පේනවා මේ ගිරිහඬු සෑය. ඉතින් ඒ වෙලාවේ මෙතුමියද සිහි වෙනවා ගිරිහඬු සෑය මේ වගේ දැන් ආලෝකෙන් සැරසෙලා ඇති නේද? මේ වගේ ජනකායක් එකතු වෙලා ඇති නේද? මේ වගේ සුද පූජාවන් පැවැත්වෙන්න ඇති නේද කියමින් අර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන පූජාව ගැන ගිරිබණ්ඩ පූජාව ගැන සිතෙන් සිත සිතා සතුටු වෙන්න පටන් ගත්තා. සිතෙන් ඒ ගැන ආවර්ජනා කරන්න පටන් ගත්තා. එසේ ආවර්ජනා කරමින් අසීමිත බලවත් කුසාසිත පහළ වුණා. මේ කුසල ශක්තිය නිසා උපදවාගත් කුසල චිත්ත රූපයන්ගේ බලය නිසා මේ මුළු ශරීරෙම සැහැල්ලු වෙට පටන් ගත්තා. ඒ ශරීරෙම සැහැල්ලු වීමත් එක්කම හරියට අහසෙන් පියාසර කරන පක්ෂියෙක් වගේ මේ උපාසිකාව අහසෙන් පියාසර කරමින් මේ ගිරිහඬු සෑය මළුවට පැමිණියා. ඒ සෑය මළුවට පැමිණෙනවත් එක්කම තමයි තමන්ගේ ඥාති පිරිසත් පැමිණි. මේ ඥාතින් පුදුමයට පත් වුණා. එසේ පුදුමයටපත් උනත් දැන් බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පුද පූජා පවත්වලා ගෞරව කරලා තමන් අදිෂ්ඨාන කරගත්තා තමන් ආපසු හිටපුතනට යන්නට ඕනි කියලා අහසින්ම පින්වතුනි ඒ ප්‍රීතිය බලයෙන්ම මෙතුමිය තමන්ගේ නිවස දක්වා පැමිණියා. අර බලන්න මොන තරම් ආශ්චර්යයක්ද මේ බලවත් වූ කුසල කර්මය සිද්ධ කරගන්නකොට ඇතිවන මේ කුසල ශක්තිය ආශිර්වාදේ. ඒක නිසා මේ ප්‍රීතිය කියලා කියන බලවත් ශක්තියක් බලවත් සෝමනස්සහගත කුසලයක තියෙන ගුණයක් කියන එක අපි තේරුම් කරගන්නට ඕනේ. එහෙමනම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට වදාරන්නේ මෙන්න මේ කියන වටිනා කුසලය අපට දිනු කරගන්න කියලයි. එහෙමනම් මේ කියන ප්‍රීතිය දිනු කරගන්න නම් අපට පුළුවන් දාන, සීල, භාවනා, පත්ති දාන, පත්තානුමෝදනා, වෙය්‍යා වච්ච, අපචායන, ධම්මදේශන, ධම්මසවන දෙත් ජොකම් කියන දස පුණ්‍ය ක්‍රියාවන් මුල් කරගෙන අපට පුළුවන් මේ සෝමනස සහගත ඥාන සංප්‍රයුක්ත කුසල ධර්මයන් අපේ సంతාන තුළ දිනු කරගන්න. ඒ විතරක් නෙමෙයි පින්වතුනි අපට පුළුවන් මේ ඡස එහෙන් දකින මේ කුසල ආරම්මන නිසා එවන් කණේ ධර්ම ශ්‍රවණය කරන එවැගේම මේ ద్వාර වලින් එක එක වර්ගයේ කුසල ආරම්මන රැගෙන අපට පුළුවන් සෝමනාස සාගත කුසල් දියුණු කරගන්න. ඒ විතරක් නෙමේ ඡන්දේ අධිපති කරගෙන, වේදි අධිපති කරගෙන, සිත අධිපති කරගෙන, ප්‍රඥාව අධිපති කරගෙන මේ සෝමනාස සාගත ඥාන සංකෘත කුසල ප්‍රදීවුණු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ කුසල කාය කර්ම, කුසල වචී කර්ම, කුසල මනෝ කර්ම වශයෙන් මේ ద్వාරත්‍රේ පෙරට කරගෙන අපට පුළුවන් කුසල් දියුණු කරගන්න. එහෙමනම් යම් කිසි කෙනෙක් තමන්ගේ සිත කය වෙහෙසවලා යම් ආකාරයේ කුසලයක් සිත කරගන්නවා නම් ඒ කුසලයේ සෝමනස සහගත නම් ඥාන සංප්‍රයුක්ත නම් ඒකාන්තයෙන්ම ඒ ප්‍රීතිය උපදවන ප්‍රීතිය බලවත් කරගත් කුසලයක් වඩපත් වෙනවා. එහෙමනම් තමන්ගේ సంతානයේ තුල ප්‍රීතිය ඉපදුනා කියලා තමන් තේරුම් ගන්නේ කොමක් නිසාද කියන එක තමන් තේරුම් කරගත යුතුයි. ඉතින් අටකතායේ පැහැදිලි කර දෙනවා ප්‍රීති සම්බොජ්ජංගයාගේ වැඩිම පිණස හේතු වෙන කරුණු කාරණාවන් 11ක් විස්තර කර දෙනවා. එකෙන් අපිච්ච ඒකාදස ධම්මා ප්‍රීති සම්බොජ්ජංගස්ස උපාදාය සංවත්තಂತಿ. එහෙමනම් මේ ප්‍රීති සම්බොජ්ජංගයාගේ උපාදේ පිණස හේතු වෙන කරුණු කාරණා 11ක් මේ ධර්මයේ තු සඳහන් කර දෙනවා. ඉතින් ඒ විශේෂයෙන් අපට වැදගත් වෙනවා අපේ මේ ජීවිත දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත් කරගන්න පිණිසක් නිසා මේ ප්‍රීතිය ගැන කතා කරගත යුතු වෙනවා. ඉතින් ඒක 11 ධර්මය විස්තර කර දෙන මත්තෙන් බොජ්ජංග සංයුක්තයේදී සඳහන් වෙන සූත්‍ර දේශනා කීපයක් තියෙනවා. ඒ අතර ඒ සූත්‍ර පාඩ කීපයක් අපි සිහිපත් කරගන්නව නම් අත්ති වික්කවේ ප්‍රීති සම්බොජ්ජංග තාමීය ධම්ම මහණෙනි මේ ප්‍රීති සම්බොජ්ජංගය උපදවාගත යුතු ස්ථානත ඒ උපදවා ගැනීමට පුළුවන් වන ධර්මතා කාරණාවන් තියෙනවා. එහෙමනම් තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ ඒ කියන කාරණාවන් කෙරේ යෝනිසෝ මනසිකාරේ බහුල වශයෙන් යොදා ගන්නවන නැවත නැවත යොමු කර ගන්නවන අයං ආහාරෝ එහෙම ආහාරයක් වෙනවා කුමකටද අනුපන්නස්සවා ප්‍රීති සම්බොජ්ජංග සොප්පාදාය නුපන්නාව මේ ප්‍රීති සම්බොජ්ජංගයාගේ ඉපදීම පිණිස උපන්නස්සවා ප්‍රීති සම්බොජ්ජංග සොපන්නාව මේ ප්‍රීති සම්බොජ්ජංගයාගේ මෙයෝ භාවය බොහෝ වීම පිණිස වේකුල්ලාය විපුල භාවයේ පිණිස භාවනාය භාවනා පිණිස පරිපූර්ණ සංවත්තන් තිනා භාවනා වශයෙන් පරිපූර්ණ වීම පිණිස හේතුවක් වෙනවා. එහෙමනම් අපි මේ කියන කරුණු කාරණාවන් 11 කෙරෙහි යෝනිසු මානසිකාර්ය පවත්වා ගන්නව නම් තමයි ඒ යෝනිසු මානසිකාර්යයේ හේතු කරගෙනයි මේ ප්‍රීති සම්බොජ්ජංගය අපේ సంతාන තුල පවතිනවා කියන එක ඉපදිලා තියෙනවා කියන එක ඉපදී තියෙන බොජ්ජංගේ තව තවත් බලවත් වුණා කියන එක අපි නුවණින් දකින්නේ වටහා ගන්නෙ බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ඡාගානුස්සති දේවතානුස්සති උපසමානුස්සති ලෝකපුද්ගල පරිවර්ජනතා සීතපුද්ගල සේවනතා පසාදනී සුත්තාන්ත පච්චවෙක්කනතා තදිදිමුත්තතා කියලා තමයි මේ ධර්මතාය කොට හඳුන්වා දෙන්නේ. දැන් බුද්ධානුස්සති කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සතු අනේක විධ ගුණයන් සිතින් මෙනෙහි කරනවා. එහෙමනම් බලන්න කෙනෙකුට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ සතු අප්‍රමාණ ගුණ සිතෙන් සිහි කර ඉන්නවනම් ඒ නිසා ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙනව නෝපන්නව ප්‍රීතිය වැඩෙන්නත් ඉපදුන ප්‍රීතිය බලවත් වෙන්නටත් හේතුවක් වෙනවා මේ බුදු ගුණ ආවර්ජනාව. දැන් අපට පුළුවන් බුදු ගුණ ආවර්ජනා කරන්න කැමති යෝගාවචරයන්ට අපේ මහබෝසතාණන් වහන්සේ බුදු වීමට හිත පහළ වුණු මොහොතේ පටන් ඒ මනෝ ප්‍රනිධානයේ දක්වාම තමන් වහන්සේ පාරමී පුරා ගත් ආකාරය ඈත අතීතේ මාතෘපෝෂක ජාතක සමාගමේදී අම්මා මහමූදෙන් එතර කරවලා ඇති කරගත් ඒ කුසල චිත්තේ කුසල ශක්තිය එමත්න බුදු වීමේ සිත තමයි එදා මනෝ ප්‍රනිධානයේ දක්වාම පැමිණි. එදා අසංකේ හතක් සිතෙන් බුදු බව පතමින් ඒ වගේම අසංකේ 16ක් වචනෙන් බුදු බව පතමින් පාරමී පුරාගත් බෝසතාණන් වහන්සේට 5,12,000ක් පමණ වූ බුදුරජාණන් වහන්සේලා මුණ ගැහෙලා තිබුණා. ඊට පසු දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලයේදී නියත විවරණ ගනිමින් තමන් වහන්සේ පාරමී ධර්මයන් අදිෂ්ඨාන කරමින් දසපාරමිතා දසපපාරමිතා දසපරමත්ත පාරමිතා සේම ලෝකත්තරියා ඥාතත්තරියා බුද්ධත්තරියා කියන මේ ත්‍රිවිධ චරියාවන්ගේ යෙදෙමින් පාරමී මඟ මුදුන්පත් කර ගන්නට යෙදුණා. එදා වෙස්සන්තර ආත්ම භාවයේ වෙනි ආත්ම භාවයකට පත් වෙනකොට මහබෝසතාණන් වහන්සේ අමුදරුවන් දන් දෙමින් රාජ්‍ය දන් දෙමින් ජීවිත දන් දෙමින් ඒව අංගෝපාංග දන් දෙමින් ධන පරිත්‍යාග කරමින් පංචමහා පරිත්‍යාග දක්වමින් පුරුදු කරගනිමින් තමන් වහන්සේ සුවසේ පාරමී මඟ මුදුන්පත් කරගෙන ත්‍රිසුදෝ ලෝකේ උප්පත්තිය ලබලා ඒ දිව්‍ය ආයස වින්දනයේක අවසානයේ පංචමහා විලෝකණයන් බලා මෛත්‍රී පූර්ව භාග ප්‍රතිභාග නිමිත්ත කියන මේ සෝමනස සහගත ඥාන සංකේත කුසලය මරණාසන්න වෙලාවේ කුසලාරම්මණයක් පමණ කුසලාරම්මණයක් විදිහට පහල කරගෙන ඒ කුසල විපාක වශයෙන් ඒ මෛත්‍රී පූර්ව භාග ප්‍රතිභාග නිමිත්ත අරමුණු කරගත් සෝමනස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික මහා විපාක සිතින් සිහිනුවණින් යුක්ත මහා මායා දේවියගේ කුසතුල දරුවෙක් වශයෙන් පිළිසඳ ගත්තා. එදා ඒ ප්‍රතිසන්දි මංගල්‍ය සිද්ධාවන අවස්ථාවේදී දෙතිස් මහා පූර්ණමිති 15 වෙනිමින් මේ විශ්වෙම කම්පා වෙමින් ඒ බෝසත් මාතාව සීලවන්ත ගුණවන්ත මාතාවක් බවට පත් වෙන්නටපත් වුණා. ඒ වගේ සතරවරන් දෙවියන්ගේ ආරක්ෂාව ලැබුණා. එදවස පටන් ඒ මාතාව දාන ආදී පින්කම් කර ගන්න පුරුදු වුණා. උපෝසත්ථාංග සීලයේ පිළිපිටියා. දස මාසයක් මේ මව් කුසේ වැඩ ඉන්න කාලේදී මේ මව්තුමියට කිසිම ආකාරයේ වුණක් හිම්බෙලිස්තාවක් ඇත්තක් තරම් සුදුපල් රෝගයක් හටගත්තේ නැහැ. ඉතාමත් නිරෝගී මේ දරු ප්‍රසූතියට දුන් දින සල්ලි වෙනේදී සිද්ධ කරා. ඒ වගේ මහා බ්‍රහ්මයාගෙන් පළොම්යෙන් පිළිගත්ත ආවගේම සතරවරන් දෙවියන් ද පිළි අරගෙන බෝසතුන් වහන්සේ මිනිසයන්ගේ මාර්ගයෙන් මහා පොළවේ ශ්‍රීපතුන් පිළිතලා දස දිසාවට බලමින් ඒ පාස් පියවර හතක් ගමන් කරමින් තමන් වහන්සේ දසසාවන විලෝකණය කරමින් අභීත සිංහනාද කරමින් අවුරුදු 29ක් ගිහි ගෙදර කල් ගෙවලා මහා බිස්සමනේ කොට පදන් වේදී වඩා බොමලහරා වැඩහිඳ සපරිවාර මාර පරාජය කරමින් නෞතුරා සම්මා සම්බුද්ධ රාජ්‍ය සාක්ෂාත් කරගත්තා. තමන් වහන්සේ බෝධිමෝලේදී නවරහදී බුදුගුණ සාක්ෂාත් කරගත්තා. ඒ වගේම දසබල ඥාන චතු විසරද ඥාන චුද්දස බුද්ධ ඥාන සෝලස මහා ඥාන අට්ඨාර සාවේනික බුද්ධ ගුණ 19 ප්‍රතිවේක්ෂා ඥාන සමපන සුදයවේ ඥාන කසත්තේ ඥාන සස්සත්තේ ඥාන ආදී කොට ඇති මේ මහා පොළොට උසුලා ගන්න බැරි අනන්ත අප්‍රමාණ ඥාන සාගරයකින් ගුණ සාගරයකින් පාරමී සාගරයකින් පුණ්‍ය සාගරයකින් බුදුරජාණන් වහන්සේ සමන්වාගත වුණා. ඒ වගේම කිසිම කෙනෙකුට සමාන කරන්න බැරි නිසා අසම වූ ගුණයෙන්ද තවත් බුදු කෙනෙකු පමණ සමාන කළ හැකි වූ අසම සම ගුණයෙන්ද දාන දක්ෂිණාවන් මහත්ඵල කර දෙන බැ අග්ග දක්ෂිණේයන් ගුණයෙන්ද ඒ වගේම බුදුරජාණන් වහන්සේ සමාන කරන්න පුළුවන් පුද්ගලෙක් මේ ලෝකෙ නැදී නිසා අපට පුද්ගල ගුණයෙන්ද ආදි වශයෙන් ගත්තහම අනේක විද බුද්ධ ගුණයන්ගේ රූප කාය ගුණයන්ගේ ධර්ම කාය ගුණයන්ගේ සමන්වාගත වුණා බුදුරජාණන් වහන්සේ. එහෙමනම් මේ අසීමිත ගුණ කදම්බයක් තිබුණු බුදුරජාණන් වහන්සේ දිහා කෙනෙක් දකිනවද? එවගේ බුදුරජාණන් වහන්සේ ගැන කෙනෙක් සිහි කරනවද? ඒ තුලින් අප්‍රමාණ වූ සෝමනස් සහගත කුසල් පහළ වෙමින් මේ ප්‍රීතිය බලවත් වෙන්න පටන් ගන්නවා. මේ පින්වතුන් දන්නවනේ දවසක් අර වක්කලි ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පසු ශ්‍රමණයා වශයෙන් ගමන් කරන දවසකදී මේ වක්කලී ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ රූපකාය සම්පත්තියම දැක දැක පුදුමාකාර සතුටක් වින්දා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති වක්කලීන් යම්කිසි කෙනෙක් තථාගත ධර්මයේ මාගේ ධර්මයේ දකින්නවා කියලා කියන මාව දකින්නවා හා සමානයි. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ බාහිරෙන් පොතපතින් අපි දැනගත්තාට මේ බාහිරෙන් දකින්නවට වඩා අපට පුළුවන් ද බුදුරජාණන් වහන්සේ දකින්න මේ ධර්මයේ තුලින්? එහෙමනම් අපි මේ සීල ගුණේ පිහිටාගෙන සමාධි භාවනා වඩමින් විදර්ශනා භාවනා වඩමින් ඒ උතුම් නිර්වාණ මාර්ගේ ගමන් කරනකොට අපට වැටහෙනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියන එක. එහෙමනම් බුදුරජාණන් වහන්සේ ගැන දකින්න නම් අවබෝධ කරගන්න නම් අපිට නිතර නිතර බුදු ගුණ ආවර්ජනා කළ යුතු වෙනවා. එහෙමනම් මේ බුදු ගුණ ආවර්ජනා කිරීමෙන් සුවසේ නිින්ද යනවා, සුවසේ අවදි වෙනවා, නපුරුසින නොපෙනෙනවා, දෙවියන්ට ප්‍රිය වෙනවා, මිනිස්යන්ට ප්‍රිය වෙනවා, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. දෙව මිනිසුන්ගේ දැහැමි ආරක්ෂාව ලැබෙන රජුන්ගෙන්, සොරුන්ගෙන්, සතුරන්ගෙන්, ගින්නෙන්, ජලෙන්, වසවිස අවියවද වලින් කිසිම හානියක් විපතක් කරදරයක් වෙන්නේ නැහැ. ඒ වගේම සුවසේ සිහිනුවණින් මරණාසන වෙලා යෝනිසෝ මනසිකාරයෙන් ගත වෙනවා. ඒ කාන්තේම මේ ජීවිත නිවන් දැකේ නැත්නම් සුගත සංඛ්‍යාත ජීවිත ලැබී පාරමී මඟ මුදුන්පත් වීමෙන් මාර්ගඵල නිවන් අවබෝධය දක්වා මේ බුදු ගුණ ආවර්ජනා කිරීමේ කුසලය අදිෂ්ඨාන පාරමිතාවක් බවට පවරපත් වෙනවා. එහෙමනම් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ගැන අපි සිහි කරන වාරයක් වාරයක් ගානේ අපේ సంతාන තුළ වැඩෙන්නේ අප්‍රමාණ කුසල් කියන එක අපි තේරුම් කරගත යුතු වෙනවා. අපේ ලංකාවේ වාසය කරා ස්වාමින් වහන්සේ නමක් බොහොම ශ්‍රද්ධාවෙන් බුද්ධෝපස්ථාන කරගත්ත ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ නිරන්තරයෙන්ම බෝමළුවට වැඩම කරලා මේ බෝමළු සෑනළුව බොහොම ලස්සනට දෙදිමෙදලා අමදලා ඒ කොළ ඉවත් කරලා මේ තමන්ම අමදපු මේ සෑමළුව දිහා බලාගෙන හිත සමාධිගත කරගන්න බුදුබණ වඩමින් මේක දිනපතා කාලයක් තිස්සේ පුරුදු කරනකොට දවසින් දවස මේ ස්වාමින් වහන්සේගේ හිතේ රාග දේශ මෝහ වැනි මේ ක්ලේශ යටපත් වෙන්න පටන් ගත්තා. තදංග වශයෙන් යටපත් වෙන්න පටන් ගත්තා. විස්කම්මන වශයෙන් යටපත් වෙන්න පටන් ගත්තා. එසේ යටපත් වෙන ගමනේදී ස්වාමින් වහන්සේට පුදුමාකාර විදර්ශනා නුවණ පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙසේ කාලයක් යනකොට උන්වහන්සේ දැන් මාර්යාගේ මේ මාර බලය නැත්නම් මාර්යාගේ තියෙන බැම්මින් ගැලවි යන්න තරම් උන්වහන්සේට ශක්තිමත් වෙන්න පටන් ගත්තා. මේක දැකගත්ත මාර්යා මොකද හිතන්නේ? මේ මාර්යා තමයි මේක බාධා කළ යුතුයි කියලා පළමු දවසේ වඳුරගේ වේශයක් මවාගෙන ඉදින් මේ සුද්ධ පවිත්‍ර කළ අවසන් කරපු සෑමලෝ දිහා බලාගෙන සමාධි වඩන ස්වාමීන් වහන්සේ සිටිද්දීම මේ බෝපත්‍රාදී කඩා දමමින් ඒ වගේ මල පහ කරමින් සම්පූර්ණ සෑමලෝ අපවිත්‍ර කරා. අර ස්වාමීන් වහන්සේ සමාධිය බිඳුණා. ඉතින් නැවත ස්වාමීන් වහන්සේ කෙනෙකු සුද්ධ පවිත්‍රට තමන්ගේ ඊළඟ හටේට වෙන හිත යොමු කරගත්තා. ඉතින් දෙවන දවසේදී සෑමලුව අමදලා බොම්මලුව අමදලා එසේ සමාධිසිත දෙති කරගන්නකොටම නැවතත් මේ ගවීපුයේ වේශයෙන් මාරය විදිහින් මේ කපවිත්‍ර කරා. ඉතින් මේක ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්සේ හිත මෙච්චර කාලයකට මෙහෙම දෙයක් වුණේ නැහැ. මේක කාගවත් නිර්මාණයක් වෙන්න පුළුවන් කියලා වටපිට බලනකොට අහස දිහා බලනකොට මාර දේව පුත්‍රයා පේන්න ඉන්නවා. ඉතින් අසාසිත නමගේ නිර්මාණයද? ඔව්, මගේ නිර්මාණයක්. ඔබ මාරයා කියලා දැනගත්තා. එහෙනම් ස්වාමීන් වහන්සේ ඥානවන්ත වැඩක් කරනවා. මාරයා විමසනන්නේ මාරය නොබ බුදුරජාණන් අපේ බුදුරජාණන් වහන්සේ දැකලා තියෙනවා නේද? ඒක දැකලා තියෙනවා. ඉතින් ඔබට මේ වගේ දේවල් නිර්මාණය කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ නුඹට ආපාන්න පුළුවන් දෙ කියලා. අන්න ඒ වෙලාවේ මේ මාර්යාගෙන මට පුළුවන් කියලා. අන්න ඒ වෙලාවේ මේ මාර්යා බුදුරජාණන් වහන්සේ මව ආපානවා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේට අසීමිත ශ්‍රද්ධාවක් ඇති වුණා, ගෞරවයක් ඇති වුණා. මෙතරම් මේ දුෂ්ට වූ පාපී වූ මාර්යාට මේ වගේ බුදුරුවක් මවන්න පුළුවන් නම් නික්ලේශී වූ රාගය නැසු, ද්වේෂය නැසු, මෝහය නැසු බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණය මොනතරම් ශ්‍රේෂ්ඨද, ජ්‍යෙෂ්ඨද, උත්තමද කියමින් අර මවාගත් බුද්ධ ප්‍රතිමාව දිහා බලාගෙනම, බුදුරුව දිහා බලාගෙනම බුදු ගුණ ආවර්ජනා කරමින් හිත සමාධිගත වුණා. ඒ මොහොතේ විදර්ශනා ඥාන පහළ වුණා. මාර්ගඵල පිළිවෙලින් සෞඛ්‍යස්නසා මහරහත් භාවයට පත් වුණා. අර බලන්න පින්වතුනි, බුදු ගුණ ආවර්ජනාව සහ බුද්ධානුස්සතිය තුල තිබෙන වටිනාම ආනිසංසය. ඒ විතරක් නෙමෙයි, අතීතයේ ධර්මාශෝක රජතුමාගේ කාල රජතුමාට හිටිය බිසෝවරු එක බිසවක් අසන්ද මිත්‍රා කියලා. මේ බිසවර දවසක් දොළ දුකක් ආසාවක් ඇති වුණා බුදුරජාණන් වහන්සේගේ හඬහු හඬට සමාන හඬක් අහන්න ඕනි කියලා. නමුත් ඒ වෙනකොට කවුරුත් දන්න බුදුරජාණන් වහන්සේ පිළිනවන් පාල අවුරුදු 230කට වැඩි කාලයක් වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ පිළිනවන් පාල එච්චර කාලයක් ගියත් මේ හඬ ඇසීමේ ආසාව මෙතුමෙද තිබුණා. ඉතින් ඒ කාලයේ සිටු සංඝරත්නයන් වහන්සේලා රජතුමා මතක් කරා මේ කාරණාව. ඒ වෙලාවේ සංඝරත්නයන් වහන්සේලා සිහිපත් කළා මහරජතුමනි, බුදුරජාණන් වහන්සේ දැන් බොහෝ කාලයක් වෙන පිරිනුවම් පාල. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතට තිබෙන එක ලක්ෂණයක් තමයි අරවික භාණී කියන කෝණේ උන්වහන්සේ හඬ පුදුමාකාර මිහිරි නාදයක් නින්නාදව අස්ත අෂ්ටාංග බ්‍රහ්මස්වරයේ තුලින් සමන්වාගත නාදයක් තිබෙනවා. ඒ අෂ්ටාංග බ්‍රහ්මස්වරයට වගේම නින්නාන්දිට සමාන වූ පක්ෂීක් මේ කුමාල වනාන්තරයේ වාසය කරන කෝකිල කියන අපේ කරවික භාණී කියලා කියනවා. මේ කෝකිල පක්ෂියාගේ හඬ මොනතරම් මිහිරිද කියනවා මහරජතුමනි. යම් සමහරක් වෙලාවට මේ කෝකිල පක්ෂියා නාද කරනකොට ඒ නාදය ඇසෙන වෙලාවේ සිංහේ කොටියේ දඩේම සතෙකුට පනිනවා නම් ඒ දඩේම නවත්තලා ඒ නාදෙට හුම්කන් දෙනවා. ඒ වගේ මුවෙක් කාවෙක් වතුර බොමින් ඉන්නවා නම් ඒ වතුර බොන්නේක නවත්තලා මේ නාදයට හුම්කන් දෙනවා. මුළු වනාන්තරයේම නිශ්ශබ්ද කරන්න පුළුවන්, සාන්ත කරන්න පුළුවන්, ප්‍රණීත කරන්න පුළුවන් නාදයක් තමයි ඒ පක්ෂියාට තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි සමහරක් වෙලාවට ඉහළ අත්තේ ඉඳලා නාද කරන පහළ අත්තට වෙදී පහළ අත්තේ ඉඳලා නාදක ඉහළ අත්තට ගිහිල්ලා තමන්ගේ මේ රැව් පිරිය උදින නාදයේ දිහා තමන්ම ශ්‍රවණය කරගන්නවා. ඉතින් මෙන්න මේ පක්ෂිය අල්ල ගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේගේ හඬට හා සමාන වූ නින්නාද බවක් තියෙනවා කියන සිහි කරා. ඒ වෙලාවේ මේ කාලේ වෙනකොට මේ රජතුමාට එක එක ආකාර දෙවියන්ගේ ආශිර්වාද තිබුණා. ඒ වගේම ඒ මන්ත්‍ර බර තිබුණා. ඉතින් නොයෙක් උපක්‍රම යොදලා මේ අදිෂ්ඨාන කළ රත්තරන් කූඩුව රන් වලින් කූඩුවක් සකස් කළ අදිෂ්ඨාන කළ මේ හිමාල වනයේ තවර කොහොම එක පක්ෂිය කල්ල ගත්තා. මේ පක්ෂියද රජමාලිගාවට ගෙනාවත් නේ රජතුමා රජමාලිගාව නාද කරන්නේ තනි වෙච්ච ස්වභාවය නිසා. වටේට කැඩපත්ති ප්‍රාම තමන්ගේම ස්වරූපේ මේ කැඩපත්තුන් දපිනුකට මේ පක්ෂිය හිතුවා මම දැන් ඉන්නේ මගේ මේ ඥාතීන් අතර කියලා පුදුමාකාර සතුටක් ඇති කරගෙන මේ පක්ෂිය නාද කරනකොට මුළු රජ මාලිගාවම රාජධානියම නිශ්ශබ්දෙන් පටන් ගත්ත පුදුමාකාර සංසිඳීමක් ඇති වුණා. ඒ වෙලාවේ හැමෝගෙම දසවන ජිමුණේ මේ නාදයටයි. ඒ වෙලාවේ අසන්ද මිත්‍රා සිතනවා මේ තිරිසංගත සත්‍යයට මෙතරම් ඉතාමත් නාදයක් මිහිරි නාදයක් තිබුණා නම් නික්ලේශී බුදුරජාණන් වහන්සේට මොනතරම් නම් නික්ලේශී වූ බුදු පියාණන් වහන්සේගේ නාදය හඬ මොනතරම් මිහිරිද කියලා කුසලසිත පහළ කරගත්ත ඒ කුසලයේ තුලින් මේ සමාධිගත වුණා. ඒ සමාධිය තුල විදර්ශනා ඥාන පහළ වුණා. සෝවාන් මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. එහෙමනම් බලන්න පින්වතුනි අපට පුළුවන් අපට මේ සල්ලි අවශ්‍ය නැහැ අපේ ජීවිත ගොඩගන්න. අපේ ජීවිත ගොඩගන්න අපට අවශ්‍ය ධර්මයයි. මේ ධර්මය අද මුදලට ගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ධර්මය අපේ ළඟ ඇති කරගන්න පුළුවන් දෙයක්. තමන් නිතර නිතර බුදුගුණ භාවනාව යෙදෙනවන බුදුගුණ ආවර්ජනා කරනවන බුදුගුණ ගැන ලේවෙච්ච පොත්ත දේශනා ශ්‍රවණය කරනවන ඒ තුලින් ඇති කරගන්න අප්‍රමාණ කුසල ශක්තිය අප්‍රමාණ පුණ්‍ය ශක්තිය මහා ගුණයක් වෙනවා. තමන් හිතේ මේ ප්‍රීතිය දියුණු කරගන්නට ප්‍රීතිය බලවත් කරගන්න. ඒ වගේම තමයි ධම්මානුස්සති බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්ම රත්නය සතු ගුණ සිහි කරනවා. විශේෂයෙන් සෝතාපට්ඨිය ආදී මාර්ගඥාන ඵල ඥාන නිර්වාණය කියන මේ නවලෝකෝත්තර ශ්‍රේෂ්ඨ ධර්මයේ තියෙන මේ සාන්දිට්ඨික භාවය, ඒ වගේ අකාලික භාවය ආදී මේ ගුණ නිතර නිතර සිහි කරනවා නම් මේ ධම්මානුස්සති කුසලයක් වෙනවා. ඒ වගේම සංඝානුස්සතිය කියලා කියන්නේ එනා බුදුරජාණන් වහන්සේගේ කාලයේ සටන් ලැබතේන අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ආරම්භ වුණ මේ සංඝ ශාසන අද දක්වාම අප්‍රමාණ වූ මහා සංඝ පිරිසක් මේ ශාසනය පහළ වුණා. අතීතයේ පහළ වුණා, උද මතුවනාගතයේ පහළ වුණා, උද වර්තමානයේ පහළ වේ. සසුන් ගුණ වඩන මේ ත්‍රිපාලික මහා සංඝ රත්නයේ සත්තු ගුණ සිහි කර ගන්නවා කොහොමද? සම්්‍යක් මාර්ගයට පිළිපන් බැවින් සුපටිපන්න ගුණ ඇති. ඒ වගේම ඍජු මාර්ගයට පිළිපන් බැවින් උජුපටිපන්න ගුණ ඇති. ඒ වගේම නිර්වාණ මාර්ගයට පිළිපන් බැවින් ඥාන ප්‍රතිපන්න ගුණ ඇති. ඒ වගේම ගරුකටයුතු මාර්ගයට පිළිපන් බැවින් සාමීච ප්‍රතිපන්න ගුණ ඇති. ආදි වශයෙන් ඒ අනන්ත වූ සංගුණ සිහිපත් කරන්න පටන් ගන්නවා. එසේ සංගුණ සිහිපත් කරමින් සිහිපත් කරමින් තමන් කටයුතු කරනකොට සංගෝපස්ථාන කරනකොට අප්‍රමාණ වූ මේ ප්‍රීතිය නිලිත සෝමනස්සාගත කුසල් පහළ වෙනවා. ඒ විතරක් නෙමෙයි සීලානුස්සති තමන් මේ සමාදන් වුණ සීලය ආරක්ෂා කරගන්න සීලය මුලින් කෙල්ලා තියෙනද මැදින් කෙල්ලා තියෙන අගින් කෙල්ලා තියෙනද පළුදු වෙලා තියෙනවද කඩතුළු වෙලා තියෙන කබර වගේ වෙලා තියෙනවද කියලා හොඳට සිහි කරනවා. එසේ සිහි කරමින් තමන්ගේ සීලයේ තියෙන පාරිශුද්ධ භාවය හිතමින් මේ සීලේකාන්තේ මට නිවන් පිණිස හේතු වන සීලයක් සමාධි පිණිස හේතු වන සීලයක් කියමේ මේ සීලය ගැන තමන් නිතර නිතර ආවර්ජනා කරනවා නම් ඒ සීලානුසුති කුසලයෙන් අපට ප්‍රීතිය වැඩෙන්න මාර්ගඵල නිවන් ලැබෙන්න හේතුවක් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඡාගානුස්සති තමන් දුන්න මේ පරිත්‍යාගයන් සිහි කරනවා. දැන් අපි දන්නවා තමන් දන්නා කියලා කාලේ පටන් කුඩා අවධියේ පටන් මේ මොහොත දක්වාම අහවල් දේවල් නොදුන්නා කියන්න නෑ. තමන් ඔයාට සලෝක සම්මුති වශයෙන් අටමහ කුසල් වශයෙන් සඳහන් කරනවා. මොක කුසල් වර්ග හතරක් ඒ ධර්මයේ වුණත් ඒක සද්දින් කදන්නේ. සයිමන් මහත්මයා ඔබතුමාගේ මේ මයික් එක ඔෆ් කරගන්න නැත්නම් අපිට විසන්දි කරන්න වෙනවා ඊට පස්සේ. එහෙමනම් ඒ වෙලාවේදී අපි තේරුම් කරගත යුතු වෙනවා මේ දානයක් පරිත්‍යාගයක් දුන්න අවස්ථාවන් තමන් නෑ නොකිය දන් දුන්න අවස්ථාවන් තියෙන්න පුළුවන්. ඒ වගේ දුගී මගේ යාචකා දෙන්න පිළිතුරු අවස්ථාවන් තියෙන්න පුළුවන්. අසරණව මිනිස්සුන්ට පිළිතුරු අවස්ථාවන් තියෙන්න පුළුවන්. එවගේ සිල්වත්තුන් ගුණවත්තුන් වහන්සලා වෙනුවෙන් වෙහෙර විහාර ආවාස කුටිකව සකස් කළ පූජාක ව්‍යවස්ථාවන් තියෙන්න පුළුවන්. ඒ විතරක් බුදුරජාණන් වහන්සේ වෙනු අප්‍රමාණ වූ පුද පූජාන් පවත්වන ව්‍යවස්ථාවන් තියෙන්න පුළුවන්. මේ තමන් දුන්න පරිත්‍යාගයෙන් මුල සිහිපත් කරගනිමින් මෙද සිහිපත් කරගනිමින් අග සිහිපත් කරගනිමින් ඒ කුසල් ආවර්ජනා කරන එක ඡාගානුසුති භාවනාවක් වෙනවා. ඒ විතරක් ප්‍රීතිය වැඩෙන්න සෝමනස වෙන්නට හේතුවක් වෙනවා. දේවතානුසති කියනකෙන් දේවත්වයේ ලබාගත දෙවියන් කරගත පින්කම් සිහි කරගන්නවා. අර විමාන වස්තු වෙනි දේශනාවන් තුලින් අපට දක්ින්න පුළුවන්කම ලැබෙන්නේ ඒ කුඩා කුඩා පින්කම් කරගත්ත දේව අපත හිලනේ කුඩා පින්කම් බලයපා පිහිට කරගෙන සුගති සංඛ්‍යාත දේවත්වයේ ලබන්නට නම් මහා බලයක් වෙලා තිබෙනවා. එහෙමනම් මේ දේවත්වයේ ලබන්න හේතු වුණු පින්කම් සිහි කර කර අපි පින්කම් කරනකොට ඒ දේවතානුස්සති භවනාවකට අයිති වෙනවා. දේවදින දේවත්වයේ ලබාගත් දෙවියන් සිද්ධ කරගත් පින්කම් සිහි කිරීම නැත්නම් ඒ දේවත්වය උසාව දිනු කරගත් කුසල් වැඩිම කුසල් දිනු කරගෙන යන දේවතානුස්සති කියලා කියන්නේ. ඒ වගේ උපසමානුස්සති කියලා කියන්නේ විශේෂයෙන්ම මේ සියලුම ක්ලේශයන්ගේ සංසිඳීම වූ නිර්වාණය. එමන යම් කිසි කෙනෙක් නිර්වාණය සාක්ෂාත් නොකරගත්තත් නිර්වාණය සතු ගුණ සිහි කරන්න පුළුවන්. ඒ වගේ නිර්වාණයට ජාවිතු මාර්ග සිහි කරන්න පුළුවන්. ආදේෂ්ඨාංග මාර්ග සීල සමාධි ප්‍රඥා මාර්ග සිහි කරන්න පුළුවන්. සමත විපස්සනා භාවනා මාර්ග සිහි කරන්න පුළුවන්. විදර්ශනාවේදී අනිත්‍ය ලක්ෂණේ වැඩීම නිසා අනිමිත්ත විමුක්තිය දුක්ඛ ලක්ෂණ වැඩි වීම නිසා අත්පහිත විමුක්තිය සය අනාත්ම ලක්ෂණ වැඩි වීම නිසා ශුන්‍යත විමුක්තිය කියන විමුක්ත ద్వාරවලින් තම නිවන් දෙවිසෙන්නේ කියලා ප්‍රමාණවත් සිහි කරගන්න පුළුවන්. ඒ විතරක්ම සෝතාපට්ටි මාර්ග ඥාන නිවන දකින් හැටි සතරදාගාම මාර්ග ප්‍රඥාවෙන් අනාගාම මාර්ග ප්‍රඥාන් අරියත් මාර්ග ප්‍රඥාවෙන් මේ නිර්වාණය දකින්නත් නිර්වාණ සුවය ගැන තමයි තේරුම් ගන්න පුළුවන් නම් ඉදර ඉදර සිහි කරන්න පුළුවන් නම් මේ නිවනේ ගුණ ඒ උපසමානුස්සති භවනාවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි ලෝක පුද්ගල පරිවර්තනතා කරකස පුද්ගලයන් ඇසුරට බාල පුද්ගලයන් තමන් ඇසුරෙන් ඈත් කරනකොට ඒ වගේම ඇසුරෙන් දුරු කරනකොට තමන් හිතේ ප්‍රීතිය වැඩෙනවා. ඒවම සතුට වැඩෙනවා. සිනිත පුද්ගල සේවනතා මේ ප්‍රීතිය දිනු කරගන්න කුසල් දිනු කරගන්න ගුණ දිනු කරගන්න පුද්ගලයන් අපි ඇසුරු කරන්ද ඒ ඇසුර නිසාම තමන් හිතේ ප්‍රීතිය වැඩෙනවා. ඉපදී තියෙන ප්‍රීතිය තව තවත් බලවත් වෙනවා. එවන් ප්‍රසාද නිසුත්තන්ත පච්ච වෙක්කනතා අපේ හිතේ මේ ප්‍රීතිය වැඩෙන ගුණ වැඩෙන ශ්‍රේෂ්ඨ සූත්‍ර දේශනාවත් වෙන බුදුරජාණන් වහන්සේ බුදු ගුණ ගැන දහම් ගුණ ගැන සංඝ ගුණ ගැන එවන් කරන කුසල් ගැන පින්කම් ගැන එවන් කුසලයන්ගේ ආනිසංස ගැන සිහිපත් කරමින් දේශනා කරන ප්‍රසාද නිසුත්‍ර දේශනා තියෙන. ඒ ප්‍රසාද නිසුත්‍ර දේශනාවන් නැවත සිහි කරනවා නම් ඒ සිහි කිරීම නිසාම අන්න තමන්ට පුළුවන්කම ලැබෙනවා නූපන්නා වූ ප්‍රීතිය උපදවා ගන්නටත් උපන්නා වූ ප්‍රීතිය තව තවත් බලවත් කර ගන්නට. ඒ විතරක් නෙමෙයි තදදි මුත්තතා මේ ප්‍රීතිය දියුණු කර ගන්න අවශ්‍යයි කියන මේ උවමනාව කැමැත්ත තමන් තුළ තිබෙන්න ඕනේ. එහෙමනම් බලන්න පින්වතුනි අපට පුළුවන් තමන් මේ සමාදන් වුණ ගුණධර්මයන් දිනු කරගන්න ගුණධර්මයන් තමන් නිතර ආවර්ජනා කරමින් තමන්ට පුළුවන් තමන්ගේ මේ ජීවිතය තුළදී ප්‍රීතිය තව තව ශක්තිමත් කරගන්නට. හැබැයි මේ දිනු කරගන්න ප්‍රීතිය නිරාමිස ප්‍රීතිය අපේතුයි. අර විශේෂයෙන්ම සීලය ගැන කතා කරද්දී තමන් සමාදන් වුණු සීලයට අමතරව ඉන්ද්‍රිය සංවර සීලය ආජීව පාරිශුද්ධ සීලේ ප්‍රතිසන්නිෂ්ඨිත සීලේ වැනි මේ චතුපාරිශුද්ධ සීලයම තමයි දකින්න පුළුවන්. ඒ වගේම උපසම්පදා වික්ෂන් වහන්සේලා ප්‍රාතිමෝක්ෂ සීල, ඒ වගේම සාමණේර ස්වාමින් වහන්සේලා සාමණේර දස සීල, මේ පින්වතුන්ට මේ ගහට දස සීල, ආජීව වර්තනක සීල, පංච සීල වෙන ප්‍රතිපාති ධර්මයන් නිතර නිතර මෙනෙහි කරනකොට තමන් සමාදන් වන සීල ආවර්ජන කරනකොට මොකද වෙන මුලින් මතක් කරා වගේ මේ ක්ලේශයන්ගේ විස්කම්බනයත් ක්ලේශයන්ගේ යටපත් වීම සිද්ධ වෙනවා නේද? ඒ විතරක් නෙමෙයි පින්වතුනි, අපි නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය පිළිපද කරගෙන යම් ඒ කුසලයක් දිනු කර ගන්නවා නම් අර සක්කච්ඡකාරී ගුණේ පිහිටා හැමදාම සකස් කොට මේ පින්කම කරනවා නම්, ඒ වගේ බුදු ගුණ ආවර්ජන කරතර කරගෙන පින්කම් කර ගන්නවා නම්, කුසලයේ දිනු කර ගන්නවා නම්, ඒකාන්තයෙන් අපට මේ ප්‍රීතිය දිනු කර ගන්න හේතුවක් උපකාරයක් වෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒකාන්තයෙන් මේ දිනු කරගන්න ප්‍රීතිය ලෞකික වශයෙන් වරුණත් ඒ ලෝකෝත්තර මාර්ග ප්‍රඥාවත් එක්ක වැඩෙනවා නම් ඒ ප්‍රීතිය තමයි ප්‍රීති සම්බොච්චංගය වර්ථස්වන්නේ. එමන සෝතාපට්ටි මාර්ගාදී මේ මාර්ග ඥාන අපට ප්‍රථම ධ්‍යානෙන් හෝ ဒုတိය ධ්‍යානෙන් හෝ තတိය ධ්‍යානෙ උපනිෂදේ කරගෙන ලැබෙනවා නම් අන්නේ වෙලාවේදී ප්‍රීති සම්බොච්චංගය ඒ ලෝකෝත්තර මාර්ග සිත්වල උපදිනවා මාර්ග කුසල් වශයෙන්. එවන් ලෝකෝත්තර ඵල සිත්වලදී මේ ප්‍රීතිය දෙනවා නම් ඒක ලෝකෝත්තර ඵල සිත්ති සම්ප්‍රයතෝ ප්‍රීතිය පොතෙන් තමයි අර්ථ විග්‍රහ කරන්නේ. එහෙමනම් මේ පින්වතුන්ට පුළුවන් බුදුරජාණන් වහන්සේ උගන්වන විදිහට තමන් තුළ ප්‍රීතියක් ඇති වුණා නම් ප්‍රීතියක් ඇති වුණා කියලා දකින්න පුළුවන්. ඒ වගේම ප්‍රීතියක් ඇති වෙලා නැත්නම් ඇති වෙලා නැහැ කියලා දකින්න පුළුවන්. එහෙනම් ප්‍රීතියක් ඉපදුනේ කුමක් නිසාද, ප්‍රීතියක් නොඉපදුනේ කුමක් නිසාද කියන කාරණාව තමන් තේරුම් ගත්තාම තමන් තුළ ප්‍රීතියක් නැහැ කියලා තමන් නුවණින් දකිනකොට නූපන්නව මේ ප්‍රීතිය උපදවා ගන්න නම් මේ කියන ධර්මතා කෙරෙහි යෝනිසෝ මනසිකාරේ බලවස්සේ පිහිටුවාගෙන කටයුතු කරනවා නම් නූපන්නව ප්‍රීතිය තම సంతානය තුළ උපදිනවා. ඒ විතරක් නෙවෙයි ඉපදිරාදුන යම් ප්‍රීතියක් ඒ උපාදිත ප්‍රීතිය උපදින ප්‍රීතිය තව තවත් ශක්තිමත් වෙන්න, දියුණු වෙන්න, බලවත් වෙන්න, ඒ වගේම පාරමිතා බවට පත් වෙන්න, බොජ්ජංගතර බවට පත් වෙන්නට, ඒ වගේම මාර්ගඵල නිවන අවබෝධය දක්වා හේතු වෙන්නට හේතුවක් වෙනවා මේ ප්‍රීතිය නැවත නැවත දියුණු කර ගැනීම. එහෙමනම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී දේශනා කොට වදාළ මේ උතුම් වූ ප්‍රීති සම්බොච්චංගේ දියුණු කර ගන්නට නම් අඛණ්ඩ වූ යෝනිසෝ මනසිකාරේ දියුණු කර ගැනීම විශේෂ ප්‍රකාශ කරන් ඉදිරිපත් කරන් දෙන කරුණු කාරණාවන් කෙරෙහි යොමු කර ගැනීම සුවසේ නිවන් මඟ පාරමී පුරා ගැනීමට හේතු වන පාරමී කුසල් වැඩෙන මේ නිරාමිස ප්‍රීතිය දිනු කර ගන්නට සියලු දනාට සියලු ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, වීර්යය ලැබේවා, සති සමාධි ඥාන වැඩේවා. මේ වස්සාන කාලයේ පුරාවට නොසිස් දවසක් නොසිස් ජීවිතයක්සේ කුසල් අරමුණෙන් අවදි වෙලා කුසල් අරමුණෙන් ජීවිතය ගෙවම් කරගෙන කුසල් අරමුණෙන් නිඳට යමින් ඒ කුසල මූලයන් ප්‍රීති සාගත සිත් පහළ කර ගනිමින් පාරමී මඟ මුදුන්පත් කරගෙන පතු බෝධි වලින් අමා මහ නිවනින් සැනසෙන්නට මේ සිල කුසල ධර්මයන් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා. සිරු දනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අප්‍රමාණ පිං ස්වාමීන් වහන්සේ වහන්සේට කොපමණ වෙලාවක් අපිත් එක්ක රැඳී ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ? ටික වෙලාවක් පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්ස, ඉතාමත් පිං. හොඳයි කල්යාණ මිත්‍රෙනි, මම හිතනවා අද ඉතාමත්ම අනර්ග ධර්ම දේශනාවකට අපි සවන් දෙන්න ලැබුණේ ප්‍රීති සම්පොච්චංගේ සම්බන්ධයෙන්. මම කල්යාණ මිත්‍රෙන් තියමු වෙන්නම් යම් කිසි කොටසක් තවදුරටත් පැහැදිලි කරගන්න තියෙනවා නම් ඒකට දැන් අවස්ථාවක් තියෙනවා. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන්ගේ අවසරයි. ස්වාමීන් වහන්සේ මේ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින අවස්ථාවකදී උනත් මේ අපි ගැන මහත් කරුණාවෙන් මේ ධර්ම කාරණා අපිට තේරුම් කර දුන්නා. ඒ පිළිබඳ විශාල කුසලයක් මේ සම්පාදනය වෙන්න ඕනේ කියන එකයි මගේ අදහස. මේ උතුම් කුසලය පින්වත් ස්වාමීන් වහන්සේට නිවන දක්වාම හේතු වාසනා වේවා විපාක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේ මට කුඩා ප්‍රශ්නයක් තියෙනවා. මෙතන මේ ප්‍රීති සම්බොජ්ජංගේ ලැබෙන්න මූලික වශයෙන් ශ්‍රද්ධාව ඕන කියන කොට වගේ තමයි මට තේරිලා තියෙන්නේ. ඉතින් නමුත් මෙතනදී මට හිතෙනවා මේ ශ්‍රද්ධාව කුවට මේක මේ අපි මේ කතා කරන මේ සුළුපටු ශ්‍රද්ධාවක් නෙමෙයි මේ කියන එක වගේ මට අදහසක් තියෙන්නේ. මේ ඉතින් ඔබ වහන්සේකින් මම පොඩ්ඩක් මේ ගැන විමසන්න කැමතියි. මේ ශ්‍රද්ධාව කොහොමද මේ උච්ච තත්ත්වයකට ගෙන්න ගන්න කියන එකයි මගේ ප්‍රශ්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් අපි දන්නවා ශ්‍රද්ධාව කියනකොට විශේෂයෙන්ම අපේ හිතේ ඇතිවන පැහැදීමක්, අපේ හිතේ ඇතිවන ගෞරවය, ප්‍රසාදී කියන අදහස කියලා තමයි සාමාන්‍ය ඉගෙන ගන්න ශ්‍රද්ධා කියන වචනේ. එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පවා මේ ශ්‍රද්ධා කියන වචනය අපට තෝරා දෙන්නේ මොන වගේ ආකාරයකට කියලා බැලුවොත් අපට වටහා ගන්න පුළුවන් තථාගතයන් වහන්සේ ශ්‍රද්ධා සද්ධාන ඕකප්පන අභිප්පසාදෝ ශ්‍රද්ධා සද්දේන්ද්‍රියං ශ්‍රද්ධා බල ආදී වචන වලින් මේ ශ්‍රද්ධාව තෝරනවා. දැන් සද්දහති තෙරුවන් කෙරෙහි දක්වන පැහැදීම ගෞරවයෙන් ශ්‍රද්ධාව. එහෙම නැත්නම් තවදුරට පැහැදිලි කරගන්නවා නම් සද්දහති භික්ඛවේ තථාගතස්ස බෝධි. මහණෙනි බුදුරජාණන් වහන්සේ වදන් සතර මාර්ග ඥානාදී බෝධි ඥාණයන් කෙරෙහි දක්වන ගෞරවයේ පැහැදීම විශ්වාසය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි දැන් අපි දන්නවා ඒ ශ්‍රද්ධාව ගත්තාම සංසසාද ලක්කන ශ්‍රද්ධාව. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ගුණය දැකලා ගුණය දකිමින් කටයුතු කරනකොට අපේ හිතේ මේ රාගාදී කෙලෙස් යටපත් වෙලා කෙලෙස් දුවේ ඉවත් වෙලා ඇති කර ගන්නා වූ ඇති වෙනා වූ ප්‍රසාදේ තමයි සංසසාද ලක්කන කියලා කියන්නේ. ඒ වගේම සම්මකන්ද ලක්කන ශ්‍රද්ධාවක් එකක් තියෙනවා. ඒ සම්මාකන්ද ලක්ක ශ්‍රද්ධා දුලා කියන්නේ තමන් පින්කමක් කුසලයක් කරන අවස්ථාවදී නොඑක් බාධා එනවා. ඒක සියලුම බාධාවන් ජයගෙන බාධාවන් යටපත් කරගෙන තමන් හරියට දෙගොඩ තලාගෙන මහා ගංගාව දෙබෑ කරමින් ඉහළට පහළට යන මහා ශක්ති සම්පන්න මිනිසෙක් වගේ මේ සියලුම බාධාවන් යටපත් කරගනිමින් ඉදිරියට ගමන් කරනවා නම් අන්න ඒක තමයි අපි කියන්නේ මේ සම්මා කන්දන ලක්කන ශ්‍රද්ධාව කියලා. ඉතින් ඔය අතර තුල අපි තේරුම් කරගත යුතු වෙන මොහොත ශ්‍රද්ධාවත් එක්ක අමූලික ශ්‍රද්ධා ආකාරවති ශ්‍රද්ධාවට ලැබුත් වෙනවනේ. අර තමන්ගේ ප්‍රඥාව නැතිව ශ්‍රද්ධාව විතරක් බලවත් කරගෙන අපි කටයුතු කරන්න යනකොට අපේ ඇති අමූලික ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. ඒ කියන්නේ අවශ්‍ය තැනදී අපි පැහැදෙනවා, අනවශ්‍ය තැනදී අපි පැහැදෙනවා. උදාහරණයක් අපි ගත්තාම හරියට අපිට ධර්මයේ ගැන අවබෝධයක් වැටහීමක් නැති නිසා ධර්මයේ ගැන දන්නේ නැති නිසා එක එක වර්ගයේ බණ කියන අය අපි පැමිණියාම අපි උන් ශ්‍රද්ධාව ඇති කරගන්නවා. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම අපි දැන් ඔය අපි දැන් මේ වර්තමාන අපට ඇහෙනවා, අපි අහලා තියෙනවා ධර්මයේ ගීතිකාවසෙන් කියනවා. එක කවුරු හරි කෙනෙක් මේ ධර්මයේ තියෙන දේවල් කවියෙන් කියනවා. ඒ වගේම සමහරක් වෙලාවට ඒකට මියුසික් එකක් සංගීතයක් එකතු කරලා ඒ ධර්මයේ කියනවා. එහෙමත් නැත්නම් ඒ සංගීත භාණ්ඩ ගීතිකා විදිහට ධර්මයේ කියනවා. ඒ වාතුළු මේ ධර්ම කාරණාවන් තිබුණට ඒ වාගෙන් අපට අයහපතක් නොවනවා කියලා අපි හිතුවට අපි ඒවා ශ්‍රවණය කරනකොට අපේ හිතේ පැහැදීමක් ඇති වෙන්නේ ඒකෙන් අර්ථයක් වඩා පිමුණ රිද්මෙට තාලෙට අපි හිත යන්නේ. අන්නම මේ වෙලාවට අමූලික ශ්‍රද්ධාවක්. ඉතින් ඒක නිසා මේ අවබෝධයක් නැතිව ඇති කරගන්න ශ්‍රද්ධාවට වඩා ධර්මයත් සමග එකතු කර ගැනීම නැත්නම් ධර්මයේ අවබෝධයත් එක්ක ඇති වෙන ශ්‍රද්ධාව තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එහෙමනම් අපි තේරුම් කරගත යුතු බලවත්ම ආකාර ශ්‍රද්ධාවක් ඇති කර ගන්නට නම් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ ගැන අවබෝධයක් තියෙන තරමට එවගේම බලයක් තියෙන තරමටමයි අපට මේ බලව ශ්‍රද්ධාවක් ඇති කර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක නිසා නිකන් සෝතාපට්ටි භාවයට පත් වෙච්ච කෙනෙක් කිසිම දවසක ශ්‍රද්ධාවෙන් පිළිහින්නේ කෙනෙක්. ඒ ධර්මය අවබෝධ වුණ නිසානේ. එහෙමනම් අපටත් මේ ධර්මය අවබෝධ වෙන්නටයි අපේ මේ ශ්‍රද්ධාව බලවත් වෙන්නේ කියන එක මතක තියාගත යුතු වෙනවා. බොහොම පිං ස්වාමීන් වහන්සේ එහෙමනම් මම අනිත් කල්යාණ මිත්‍ර මිත්‍රයන්ට අවස්ථාව ලබා දෙමින් හොඳයි තවත් කාටයි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ ප්‍රමාණකින් ඉතාම වටිනා ලස්සන ධර්මදේශනාවක් අහන්න ලැබුණාද පොයේ දවසේ ස්වාමීන් වහන්සේ එහෙම හිතට අදහසක් ආවා. දැන් අපි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියලා සප්තබොජ්ජංග කියලා ගුණයක් වශයෙන් අංග හතක් සති ධම්ම විචය විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියලා අංග හතක් තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් ඔය සමාධි භාවනාවක් වගේ දෙයක් කරනකොට ඒ අංග ටික ඔක්කොම එකට වැඩෙනවද? ඒ භාවනා වල තනුව එක එකක් වෙන වෙනම වැඩෙනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ විශේෂයෙන් දැන් බලන්න අර ආනාපාන සති සංයුත්ත කියන ආනාපාන සති සූත්‍රය විස්තර කර දෙනවා. යම් කෙනෙක් ආනාපාන සතිය වඩනවා නම් සතර සතිපට්ඨාන වැඩෙනවා. ඒ සතර සතිපට්ඨාන වැඩෙනකොට සත්තබොජ්ජංග වැඩෙනවා කියලා. ඒකේ අදහස දෙන්නේ මෙන්න මෙහෙමයි. විශේෂයෙන් භාවනා යෝගී කෙනෙක් වුණාම ඒ භාවනා අරමුණත් එක්ක ඉන්ද්‍රිය ධර්ම සහ බොජ්ජංග ධර්ම සමකරගත යුතුමයි. ඒ බොජ්ජංග කියන ඒවා එකින් එකට වෙන වෙනම අපි ප්‍රගුණ කරනවා කියලා කියන්නේ ඒක මූලිකත්වයේ තිබෙන. නමුත් දැන් ප්‍රීතිය වැඩෙන වෙලාවේ අනිත් බොජ්ජංග අපි සම්වර්ධනේ තියාගන්න පුළුවන් නම් තමයි ඒ කුසල බලවත් කුසලයක් වෙන්නේ. නැත්තම් අර ප්‍රීතිය වැඩනවා කියලා කියන්නේ අනිත් බොජ්ජංග නොවැඩෙනවා කියන එකක් නෙමෙයි. එමනම් අපි අර බොජ්ජංග හත එකින් එකට කඩ කඩ විස්තර කරාට ඒකට මූලිකත්වයක් දුන්නට මේ බොජ්ජංග ධර්ම හතම භාවනාවේදී සම වෙන්නට ඕනේ. එසේ සම වුණොත් පමණයි භාවනා අරමුණත් එක්ක තමන්ගේ භාවනාව දියුණු වෙන්නේ. දැන් උදාහරණයක් කියනවා නම් ආනාපාන සති භාවනාව. දැන් අපි දන්නවා ආනාපාන සති භාවනාව දියුණු කර ගැනීමේදී වැදගත්ම ආයුධ තුන තමයි සතියයි නුවණයි වීර්යයයි. මේ සතිය නුවණ වීර්යය කියන මේ තුන් දෙනා නිසා තමයි අනිත් බොජ්ජංගයන්ගේ ප්‍රකට වීම සිද්ධ වෙන්නේ. දැන් සතිය කියලා කියන්නේ ආස්වාස කිරීමේ සිහිය, ප්‍රස්වාස කිරීමේ සිහිය සතිය. ඒ නුවණ කියලා කියන්නේ ආස්වාස නම් ආස්වාස කියලා දකින්න නුවණේ, සිහිය නුවණින් දකින්න. ඒ සත්‍යයත් එක්ක නෝන සම්බන්ධ කරගෙන ආස්වාස නම් ආස්වාස එහෙනම් ආස්වාස නම් ආස්වාස ප්‍රස්වාස නම් ප්‍රස්වාස කියලා අපි දකිනා සිහිනුවණින් දකිනවා කියලා කියන්නේ අන්න සතියයි නුවණයි. මේ සතියයි නුවණයි යෙදලා ආස්වාස ප්‍රස්වාස දකිනකොට අන්න වීර්යය දෙනවා. කුමකටද වීර්යය දෙන්නේ? වෙනස් වෙනස් බාහිර විතරකයන් ක්ලේශ අරමුණු එතන එන්ට නොදී, බාහිර අරමුණු කිසියම් දෙයක් එන්ට නොදී අපේ කුසල් සිත කුසල් අරමුණ ආරක්ෂා කරන වීර්යය. ඒ එතකොට එහෙම නම් බලන්න සතියයි නුවණයි වීර්යයත් එක්ක මේ ආස්වාස ප්‍රස්වාස උස්මරල්ල විඥාදියක් දෙකක් පහක් තියෙනකොට අන පුදුමාකාර නිරාමිස ප්‍රීතියක් ඇති වෙනවා. මේ ප්‍රීතියත් එක්කම මුළු හිත සැහැල්ලු වෙනකොට මේ රූපකය සැහැල්ලු වෙන පටන් ගන්නවා. අන්න මේක ඒ සැහැල්ලු වීම මත පුදුමාකාර සැපයක් ඇති වෙලා අන්න සැපයත් එක්ක සමාධිය ඇති වෙනවා. අන්න ඒ සමාධිය තුළම හිත මධ්‍යස්ථ වෙනවා. ඒ සමාධිය වැටෙන්න නොදී ඒ සමාධිය ගැලවෙන්න නොදී හිත සමාකාර පවත්වා ගන්නවා. අන්න බලන් එහෙමනම් අර මේ හුස්ම රැල්ලත් එක්ක මේ බොජ්ජංග ධර්ම හතම සම වෙනකොට තමයි අපි ක්‍රමක්‍රමයෙන් භාවනාව ඉහළට රැගෙන යනවා, දියුණු කරගන්නවා කියලා කියන්නේ. එහෙම අනිවාර්යයෙන්ම භාවනාවේදී බොජ්ජංග හතම සම කරගත යුතුයි කියන එක මතක තියාගත යුතු කාරණාවක්. තෙරුවන් සරණයි. හොඳයි තවත් කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? නෑ නේද? හොඳයි නංගද දේශනාව ඉදින් යමු දේශනාවකුත් නෙමෙයි කරේ. වෙනත් අයිනාසයක ඇත්තම ඉතින් ගැඹුරින් මේ ප්‍රතිපදාව යෙදෙන කෙනෙකුටම දැකගත හැකි දෙයක් කියලා හිතනවා දියුණු වෙලා යනකොට. ස්වාමීන් වහන්සේ දැන් ඔය මම අවසාන වශයෙන් හෝ ප්‍රශ්නයක් යොමු කරන්නම් ස්වාමීන් වහන්සේ, දැන් ඇත්තටම අපි බොජ්ජංග කියන ටික ගැන විශේෂයෙන්ම කතා කරන්නේ අර භාවනාවෙන් ශේඛර දුරු කරන ආස්ව සම්බන්ධයෙන් ගන්නකොට, එතකොට ස්වාමීන් වහන්සේ ඇත්ත වශයෙන්ම බොජ්ජංග ධර්ම ඉතාම හොඳින් වැඩෙන්නේ ආර්ය මාර්ගයට එහෙමත් නැත්නම් සෝතාපන්න කෙනාටද වැඩෙන්නේ. ඉතින් එහාට අපිට යම් කිසි වැඩිවීමක් සිද්ධ වෙනවා. නමුත් හොඳින්ම වැඩෙන්නේ ඒ අවස්ථාවේදී කියන එක පොඩ්ඩක් පැහැදිලි කර ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි මහත්තයා. දැන් පීති කියන බොජ්ජංග ධර්ම සියල්ලම දැන් සෝවාන් අවස්ථාවේ වැඩෙන බොජ්ජංග වලට වඩා සකදාගාම අවස්ථාවේ වැඩෙන බොජ්ජංග බලවත්. එහෙනම් මේ මාර්ගයත් එක්ක බොජ්ජංග ධර්මයන්ගේ සර්ව සම්පූර්ණ බවක් තියෙනවා. මොකද හේතුව දැන් සෝවාන් භාවයේදී ඒවා ලෝකෝත්තර බොජ්ජංග වැඩුණ නැවත යාට කාමාවචර කුසලින් දිනු වෙනවනේ. නමුත් අරියත් මාර්ගයේදී බොජ්ජංග වුණාට පස්සේ කිලිම ඒ උරු යාරෙන් වහන්සේට දින ක්‍රියාජවන් විතරයි ඊට පස්සේ. එවන කිසිම ආකාර ලෞකික කුසල කුසල පහළ වෙන්නේම නැහැ. ඒක නිසා අපි තේරුම් කරන්නට උන් දැන් ලෞකික මාර්ගයේදී දිනු කරගන්න බොජ්ජංගයන් වෙනස් වෙන්න පුළුවන්. දැන් අද තියෙන මේ සතිය තව මොහොතකින් නැති වෙනවා. ඒ වෙන දැන් තියෙන මේ නුවණ අවබෝධය තව පොඩ්ඩක් නැති වෙනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන මේ සිහි නුවණ තව වෙලාවකින් අපි නැති කරගන්නවා. අපට මේ ලෞකික භූමියේ මේවා උස් පහත් වෙනවා, වෙනස් වෙන්න පුළුවන්, වැටෙන්න පුළුවන්, තව තව දියුණු වෙන්න පුළුවන්. නමුත් ලෝකෝත්තර භූමියේදී තියෙන මේ බොජ්ජංග ධර්මයන්ගේ වෙනස් වීමක් වැටීමක් වෙන්නේ නැහැ. එහෙමනම් මේ නිසි ආකාරයෙන් බොජ්ජංග ධර්මයන් වැඩෙන්න පටන් ගන්නේ සෝවාන් මාර්ගයේදී, ඒ බලවත් වෙන්නේ අරිහත් මාර්ගයේදී කියන එක අපි තේරුම් ගන්නට සම්බන්ධයි. හොඳයි, බොම් පින්සාවෙන් නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දැන් මේ පටිච්ච සමුප්පාදය ගැන විස්තර වෙනකොට ස්වාමීන් වහන්සේ දැන් අපි දන්න විදිහට දැන් විද්‍යාව මේ අවිද්‍යාව දුරු වුණාම ඒ පටිච්ච සමුප්පාදය ඒ ඉතුරු අංග ටික එහෙම කැඩි කැඩි යනවනේ. ස්වාමීන් වහන්සේ දැන් විද්‍යාව ඉදිරිච්ච අපි නිකන් රහතන් වහන්සේ වගේ කෙනෙක් වගේ ගත්තොත් ස්වාමීන් වහන්සේ ඒත් දැන් යමක් දකිනකොට චක්කු විඥානය පහළ වෙනවා. විඥාන කියන ඒවා පහළ වෙනවා. යම් නාම රූප කොටස් ටික පහළ වෙනවනේ. ඊට පස්සේ ගත්තරේට ඒ ස්පර්ශයාවට එතන මේ වේදනාවක් එනවා ඇති සමහර තණ්හාවක් නැහැ නේද දෙන්නේ. සාමාන්‍යයෙන් ඒ වෙලාවේ පටිච්ච සමුප්පාදයක් කියන එකක් අපිට කතා කරන්න පුළුවන් ද? එහෙම කතා කරනවා නම් මේ මොන වගේ දෙයක්ද ස්වාමීන් වහන්සේ? ඒක පොඩ්ඩක් විස්තර කරන්න බලන්න. සර්වසරණ මහත්තයා මේ වද මම පොඩි ටයක් කියන මහත්ය විස්තර වෙලා මේ දවස්වල ගමේ ඉන්ටර්නෙට් එකේ වයමුගේ කේ තැන්වලදී නානා ප්‍රකාර ධර්ම වර්ෂා යන එක එක සංකත කිය අසංකත කිය එක එක තැන්වලින් යනවා. ඉතින් ඔය පටිසම්පාදෙත් මත ඔය එක එක තැන්වලින් දෙහිලා තියෙන එක එක එකකට වරනවා. නමුත් මම කියන්නේ මහත්ය මගේ දේ නෙමේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු දේ. බං අභිධර්ම පිටකේ භංග ප්‍රකරණේ පත්‍යාකාර විභංගයට යන මහත්ය. ඒ පත්‍යාකාර විභංගයට යනකොට ඒ පත්‍යාකාර විභංගයට සුත්තාන්ත භාජනීය කියලා සූත්‍රාන්ත ණයකමෙට පටිච්චසමුප්පාදේ තෝරනවා. අතීත භවෙන් වර්තමාන, වර්තමාන භවෙන් අනාගතේ භව තුන සම්බන්ධ කරගෙන. ඊට පස්සේ තමයි තියෙන අභිධර්ම භාජනීය කියලා ක්‍රමයක් තියෙනවා. මේ අභිධර්ම භාජනීයදී කොටස් දෙකක් තියෙනවා එතනදී. එක එක ඒ පත්‍ය වාරාදි වශයෙන් ණය ක්‍රම 12ක් හෝ 16ක් අරගෙන එක එක භවයෙන් භවයට. දැන් උදාහරණ මනුෂ්‍ය ලෝකේ පරිසම්පාදයේට දිව්‍ය ලෝක වෙනස් වෙනවා. දිව්‍ය ලෝක පරිසම්පාද බ්‍රහ්ම ලෝක වෙනස් වෙනවා. බ්‍රහ්ම ලෝකෙදී අරූපිතාලයේ තියෙන පරිසම්පාද වෙනස් වෙනවා. එහෙනම් මේ එක භවයෙන් භවයට පරිසම්පාදයේ වෙන වෙනස විස්තර කරනවා. ඊට පස්සොන කියදේශනා කරගෙන ඒක චිත්තක්කණික පරිසම්පාදය. එහෙමනම් ඒ කුසාසිතක ඇති වෙන පටිසම්පාදේ කොහොමද? අකුසාසිතක කොහොමද? ක්‍රියාසිතක කොහොමද කියලා. එහෙමනම් ඒ රහතන් වහන්සේ කියන්නේ ක්‍රියාසිතක් නිසා ඒ රහතන් වහන්සේ ක්‍රියාසිතේ ඒකචිත්තක්කණික වශයෙන් පටිසම්පාද ඇති වෙන්නේ කොහොමද? ඒ වගේම අතීතේ අකුසල කුසලයන්ගේ අකුසලයන්ගේ විපාක වාර වශයෙන් ඒ විපාක භවය වශයෙන් අපි කතා කරන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා දක්වා ඒ මේ පාප වාරයේ ඉපදෙන හැටි හේතුඵල වශයෙන් විග්‍රහ කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේම දේශනා කරපු ණය ක්‍රමයක් මේ පටිච්ච සමුප්පාදයේ ඔය මම ඉදිරිපත් කරපු ණය ක්‍රම කොහොටම හරියට දේශනා විස්තර කරලා තිබෙනවා. ඉතින් මේ පුළුවන් වගේ ඉන්ටර්නෙට් එකෙන් YouTube එකේ තියෙන අපිට පරිසම්පාදයේ ගැන කරපු දේශනා ගණනාවක් ඒ සම්බන්ධ පොත පොත අපි සකස් කරලා තියෙනවා. ඉතින් ඒවත් බලන්න ඉතින් සර් මහත්තයා කතා කරන ප්‍රශ්න උත්තර දෙන්න තියෙනවා. අකුසාසිතකත්තු තේ අකුසාසිතේ අවිජ්ජා පත්‍ය සංඛාරෝ කියලා අපිට කතා කරන්න පුළුවන් නේ. අවිද්‍යාව නිසා සංස්කාරයට ගත්තකෙන අර ඒක චිත්තකනෝදින ඒ අකුසාසිතේ තියෙනවා මෝහය, මෝහය අවිද්‍යාව. ඒ අකුසාසිතේ මෝහය නිසා තමයි අකුසලිතේ චේතන ඇති වෙන අකුසල චේතනාව. අන්න අවිද්‍යාව සංඛාර ඇති වුණා කියලා. ඉතින් ඒ අකුසාසිතද කුසලයේ කතා කරද්දී දේශනා කරන බුදුරජාණන් වහන්සේ අකුසල කියන්නේ ඒක පැහැදිලි කරන්නේ අවිද්‍යාව උපනිෂ්ඨේ වෙලයි මේ සංඛාර හටගන්නේ කියලා. එහෙනම් ඒක පැහැදිලි වෙන්නේ අපි තාම අවිද්‍යාව ප්‍රහාණය කරලා නැහැ. මේ කුසලයේ වඩන වෙලාවේ කුසාසිතේ අවිද්‍යාව නැති වුණා. මේ කුසලයට මුලින් හෝ අගින් හෝ යම් වෙලාවකදී මේ අවිද්‍යාව ශක්තිය අපට දෙනවා. අවිද්‍යාව ශක්තිය තියෙන නිසා තමයි අපි මේ ලෞකික වශයෙන් බලාපොරොත්තු වෙන කුසල් කරන්න කියලා පැහැදිලි කරනවා. ඉතින් ඒ වගේ විස්තර කළ දෙන අවස්ථා තියෙනවා. ඉතින් අපි එතකොට අර රහතන් වහන්සේට විද්‍යාව පහළ වුණාට සංස්කාර ජීවන විද්‍යාව පහළ වීමත් සංස්කාර ජීවන. අනේ ක්‍රියාපවටපත් වුණා. ක්‍රියාපවටපත් වුණා රුණවහන්සේ පාද වෙනින්දපේ එහෙමනම් අතීතේ කරගත්ත කුසල කර්ම විපාක නිසා හොඳ ආරමුණු. නරක ආරමුණු චක්කු විඥානাদি පංච විඥාන පහළ වෙනවා. ඒ වගේ සංපාතේචනසිත් පහළ වෙනවා. එතකොට මේ විඥානෙත චක්කු විඥාන. ඒ විඥානපත්‍ය නාම රූපංගේ ඒ සිටේ සහජාතස උපද විඥාන නිසා අන නාම රූප. ඒ වගේ නාම රූප නිසා ආයතනෙ. ආයතන නිසා පස්සේ හටගත්ත. පස්සේ හටගත්තාම දැන් චක්කු සංපස්සේ හටගත්තා ඒ අරමුණ දැකලා චක්කු ద్వාරික චිත්ත වේදි පහළ වුණා. හැබැයි පහළ වුණා නම් ඒ චක්කු ద్వාරික චිත්ත වේදි සෑම සිදකටම මේ ඇති වුණා වේදන. එහෙමනම් අර චක්කු සංපස්සේති බලය නිසා අර සෑම සිදක ඇති වුණ වේදනාවට මේ සංපස්සේ උපකාරුන්ස පස්සපච්චය වේදනා කියලා කියන. හැබැයි ඒ වේදනාවෙන් පස්සේ රහතන් වහන්සේලා බුදුපසේ උතුමන් වහන්සේලාට එයට තණ්හා කරන්න ආසාව මුකුත් දෙයක් පහළ වෙන්නේ නැහැ. එන්නේ නිසා අපි ඒ ණය ක්‍රමේ බොහොම පැහැදිලිවම විස්තර කර දෙනවා කියන එකත් කරුණායි මතක් කරගන්න. බොම්බින් සාමිනාස බොම්බින් සාමිනා තව එක ප්‍රශ්න අනවතරක් සම්මන්. අපට ඇහෙන දේවල් දකිනකොට දුක හිතනවා මේ සිවුරු පොරවගත්ත ස්වාමීන් වහන්සේලා කියන්නේ කියලා. ඉතින් බොහොම ධර්ම සංවේගයක් ඇති වෙන මේ බුද්ධ ශාසනේ බලාගෙන ඉද්දී මේ පිළිහිලා යනව නේද කියලා. ඉතින් අපි මේ ඥානවන්ත මිනිස්සුයෝ තේරුම් කරගන්න ශ්‍රාවකයෝ හැටියට අපි බුදුරජාණන් වහන්සේ ධර්මයක් පිළිපදට අපි ඉගෙන ගත්තනම් ඒ යායික මාර්ගය අපි ඉගෙන ගත්තනම් අපි දන්නවනම් අපි මේ මාර්ගයයි වල වර්තමාන කියන එකේක දේශනාවන් ඒ අස්තනෝමතික දෙක කියලා හොඳට බලන්න ඒ කියන දේව සූත්‍ර දේශනාවට ගැලපෙනවද? අභිධර්මයට ගැලපෙනවද? අපේ භාවනාවට ගැලපෙනවද කියලා. ඒක ගැලපෙන්නේ නැත්නම් අස්තනෝමතික දේවල් නම් ආම වචකමද? ඒක බුද්ධ දේශනාව නෙමෙයි. ඒව ඒ ඇත්තන්ගේ අපාය මාර්ගයේ රයිත දේවල් කියන හොඳට හිතර ගන්න ඉච්චට කියන්නේ. අන්න මාතපස්. සාමිනාස මේ දැන් ඒතර ඒ වගේම සංස දැන් ආයතන නිරෝධය ගැන කතා කරනවා සාමිනාස දැන් මේ මම මට දැනට තේරෙන හැටි සාමිනාස දැන් ආයතන නිරෝධයක් ගැන කතා කරනකොට දැන් ඒක සාමිනාස රහතන් වහන්සේ කෙනෙක් වුණත් සමහර විදිහට විග්‍රහ කරනවා එනවා මේ ඒ රහතන් වහන්සේ මන්දර මේ වචන අපි අර භාවිතා කරන වචනෙම කිව්වොත් රහතන් වහන්සේ තාම ඉරිණන් නොපා ඉන්න කාලෙදී මේ ආයතන හට ගන්න පුළුවන් කියලා වගේ මට හිතෙනවා. ඒ කියන්නේ ඇසින් දැක්කම මේ චක් ආයතන හට ගන්නවා. හැබැයි ඒකේ අර මේ අවිද්‍යාවෙන් තණ්හාවෙන් නිත්‍යයෙන් යෙදෙන්නේ නැති වුණාට මේ දැකීම කියන ක්‍රියාවලිය වෙනවා කියලා. සමිනස විතර ආයතන නිරෝධයක් ගැන කතා කරනකොට මට හිතෙන්නේ දැන් රහතන් වහන්සේ දිත්ත ධම්මසුඛ විහරණ කියන එක ඒ සංඥා වේද නිරෝධ සමාපත්තිය සමාවැදුනම එතන නම් ආයතන නිරෝධයක් වෙනවා කියලා හිතනවා. එහෙම නැතුව ආයතන නිරෝධයක් කතා කරන එක ඇත්තට ගැලපෙන්නේ නැහැ වගේ අදහසක් තියෙන සමිනස ඒක කොහොමද තේරුම් ගන්න ඕන? මහත්මයා ආයතන නිරෝධය කියන තේරුම් දෙකක් තියෙනවා. කණික නිරෝධ අච්ඡන්ත නිරෝධ කියලා. ඒ කියන්නේ නිර්වාණය අවබෝධ වීමත් එක්ක මේ ආයතනයන්ගේ සංසිඳීම අච්ඡන්ත නිරෝධය. දැන් උදාහරණයක් මහත්යාගේවත් නිරෝසමාපත්තිය කියලා. ඒකත් එක උදාහරණයක් ගන්න පුළුවන්. කණික නිරෝධය කියලා කියන්නේ යම් වෙලාවකදී යම් යෝගාවචරයෙන් තමන්ට මේ උපදින ආයතන සියල්ල අනිත්‍ය දුකනාත් වශයෙන් දකිමින් ඒව අත්හරින පුරුදු වෙනවා. අන්න ඒකද කණික නිරෝධය කියලා කියන්නේ. එහෙමනම් දැන් රහතන් වහන්සේලාට උනාත් ඒ සෝවාන් මාර්ගඥාන ආදී මාර්ගඥානවලදී අච්ඡන්ත නිරෝධය ලැබිලා ඒ රහත් භාවය ලැබෙනවා. නමුත් ඊට පස්සේ තුන් වහන්සේලාට මේ ආයතන චක් ආයතන මන ආයතන ආදී ආයතන හටගත්තා. ඒ ආයතනයන්ගේ මේ ඉදිනියට ඒ ආයතනෙ අරමුණු නිෂ්පාදනයක් නැහැ. කුසල අකුසල තපස් වීමක් නැහැ. ඒක නිසා උන්වහන්සේලාට ඒ ආයතන පහළ වුණාට ඒව ඉබේම ආයතන නිරෝධ කරන කණික නිරෝධ කරන යනවා. මොකද හේතු උන්වහන්සේලා ඒක ඒ ආයතනයන්ගේ උපදවන්න තියෙන කුසල කර්ම නිසා කුසල කර්ම ශේ කරලා තියෙන නිසා. නමුත් අපට උනත් ඒ ආයතන දර්ශනාවේදී කණික නිරෝධය ඒ යම් විදර්ශනාවේදී අපරක් දකින්න පුළුවන් තේරුම් කර ගන්න පුළුවන් රහතන් වහන්සේලා ඒ මොහොතේ වර්තමාන මොහොතේ නිතර විදර්ශනා නුවණින් නොසිටියාට උන්වහන්සේලා ඒ වගේ නිරෝධය දැකලා තියෙන්නේ අවබෝධ කරගන්න තියෙන නිසා අනිවාර්යයෙන්ම ආයතන නිරෝධය රහතන් වහන්සේලාට තියෙනවා. රහතන් වහන්සේලා අපි ආයතන නිරෝධය කතා කරද්දී කණික නිරෝධය වර්තමාන මොහොතේ අච්ඡන්ද නිරෝධයේ ඒ නිර්වාණ අරමුණේ ඒක පවත්වන අවස්ථාවේදී බොම්බිචානස ඒතර සමිනස එතන ආයතනය කිව්වේ කියන්නේ ඇහි දැන් දකින ක්‍රියාවලිය නත් ඉන්නන් සංගති පස්සෝ කියන එකට අනේ ක්‍රියාවලිය විතරක් නෙමෙයිද සමිනහංශ ආයතන කියලා කියනකොට මහත් මෙන්න මෙහෙමයි චක්සු ප්‍රසාදය චක් ආයතනයි බාහිර වර්ණ රූපය රූප ආයතනයි එහෙනම් චක්සු ප්‍රසාදයෙන් මේ බාහිර වර්ණ රූපේ ගැටීම සත්‍ය කරන විඥානය චක්කු විඥානය කියන මන ආයතනයි ඒ වගේ මේ චක්කු විඤ්ඤාණ ස්ථත් එක පහළ වුණා පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව ජීවිතේ මානසිකාරය කියලා ඡායසික හතක් ඒ ඡායසික හතේවත් වේදනා සංඥා සංකාර ස්කන්ධ තුන ධම්මායතනෙ. අන්න බලන්න. ඒතර එතන තමයි ආයතන කියන්නේ. එතකොට උන්වහන්සේලාට ඒ ආයතන සකස් වුණාට පහළ වුණාට ඒ සියල්ල ස්වභාවයෙන්ම නිරෝධයලා තියෙන්නේ නිරෝධයලා යනවා මොකද අපි දැන් අපි මොකද කරන්නේ රූපාර රූපයක් අපි දැක්ක හැටිම රූපාරම්මනේ රූපායතනෙම සකස් වුණාට පස්සේ අපි එක තණ්හාදිත්‍ය වලින් චිත්ත වීති රැගෙන අල්ල ගන්නවා නමුත් රහතන් වහන්සේ චිත්ත වීති පහළ වුණාට ඒකෙන් චිත්ත වීති න්‍යාපත්‍ය ක්‍රියාජවන් නිසා කිසිම දෙයක් එකතු වෙන්නේ සකස් වෙන්නේ නැහැ නේද? ඒතර කෙලින් ආයතන නිරෝධේ සිද්ධ වෙලා උදාහරණයක් අපි ගත්තාම දැන් රූපය දකින්නකොට මේ රූපය අහවල් රූපය කියලා උන්වහන්සේලා කියන්නේ ඇයි? එහෙමද පුද්ගලයා දකින්නකොට මේ පුද්ගල අතීතෙත් මෙහෙම හිටියා කියලා කියන්නේ ඇයි? ඒ දකින රූපාරම්මණය චක්කුද්්වාරික චිත්ත වීති චිත්තසඳාත පහළ වෙලා අනුබන්ධ චිත්ත වීති පහළ වෙනවා අපට වගේ අපට පහළ වෙන කුසල වශයෙන් රහතන් වහන්සේ අනුබන්ධ නිවිතසේ පහළ වෙනවා අතීතයේ දැකි අතීතයේ ගලපා ගැනීම ඒ හැඩය වර්ණය ගලපා ගැනීම අරමුණු තේරුම් කරන ප්‍රකාශ කිරීම ඒ අනුබන්ධ නිවිතිත මෙහෙට කරන්නේ මහත්ය හැබැයි ඔක්කොම ක්‍රියාජවත් ක්‍රියාජවන් විපාක සිත්ස ක්‍රියාසිත පහළ වෙන්නේ. ඒ ක්‍රියාජවන් පහළ වුණාම කෙලින්ම ඉතින් නිරෝධයක් විදිහට මොකද ඉතින් යාර වුණාද වචන කතා කරා ඉතින් ඉවරයි. නැවතත් බොහොම පිං දවසක් නැහැ. හා සංගමාත්මය ඔබතුමාත් බොහොම පිං මම හිතන්නේ හොඳ කොටස් අපිට මතු කරලා ගත්තේ. ස්වාමින්වහන්සේත් එක්ක ඇත්තටම අපි පෞද්ගලිකව වෙනම සාකච්ඡාවක් කරලා වෙනම දහම් කරුණු ටිකක් මතු කරගන්න පසු අවස්ථාවක් අපි සැලසුම් කරමු. මම හිතන හැමෝගෙම අවබෝධය සඳහා ඒවා හුඟක් වටිනවා මේ දවස්වල අපිට ගොඩක් ඇහෙන දේවල් සමග. පැටරෙන්නේ නැතුව ඉන්න ඒවා අපිට හුඟක් උදව් වෙන බවක් අපිට අනිවාර්යයෙන්ම පේනවා. එහෙමනම් ස්වාමීන් වහන්සේ අදත් ඔබ වහන්සේ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින අවස්ථාවක අප සමග මේ ආකාරයෙන් එකතු වෙලා බුද්ධ ධර්මයේ මේ ආකාරයෙන් නිවරදිව පහදා දීමට කැපවීම පිළිබඳව අපගේ අප්‍රමාණ කෘතවේදිතාව ප්‍රකාශ කරන ස්වාමීන් වහන්සේ පාද නමස්කාර කරලා අපිට පාද නමස්කාර පූර්වක පුණ්‍යානුමෝදනාවක් කරන ඔබ වහන්සේ අපිට කරන අනුග්‍රහය සම්බන්ධයෙන් එහෙමනම් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අදත් යොමු වෙනවා මේ වැඩසටහන නිමා කරන්න. කෘෂ්ණ මහත්මයාවත් අපි ඉතාමත් කෘතවේදීව සීකරනවා මේ කල්යාණ මිත්‍රයන් අපි එකතු කරලා ස්වාමීන් වහන්සේවත් අපිට හඳුනලා මේ මහා පුණ්‍ය කර්මය කරගන්න එතුමාට හැකියීමත් ඒ වගේම මේ පිණිස එතුමාට අපි අනුමෝදන් කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට යොමු වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පුංචි මතක් කිරීමකුත් තියෙනවා. දැන් මේ මස් කාලේ අද තාමත් නිවාඩුවක් තියෙන්නේ. අද ඉඳලා මාස 3ක් යනකම් මට සෙනසුරාදා ඉඳලට මේ නගර ජකර්තාවල විශ්වවිද්‍යාලවල වටේදී නට භාවනා මධ්‍යස්ථාන දිගටම ධර්ම දේශනා තියෙන භාවනා පන්ති තියෙනවා. මම හිතන්නේ මට ඊයේ දැන් ඩිස්ත්‍රික්ක ලැබුණත් ධර්ම දේශනා 48ක් කරන්න තියෙන මට මේ වස් කාලේ. මේ අපේ භාෂාවෙමුත් නෙමෙයි තියෙන්නේ අනිත් භාෂාවේ. ඉතින් ඒක නිසා මේ සමහරක් වෙලාවට මට දිගටම සම්බන්ධ වෙන්න බැරි වෙන්න පුළුවන්. මට නිවාඩුවක් තියෙන දවස් අතරම කල්මත්ෙන් දැනුනීමක් කරන්න අහවල් ඉඳතර තර අපට පුළුවන් කියලා නැත්නම් එක පාටම කිව්වොත් නම් මට කරන්න බැරි වෙයි. ඒකෙනත් කවුරුත් අනු මේ කාරුණික වන්න. එහෙමනම් අද දවසේදී අපි එකතු කරගත්ත සිර කුසල ශක්තිය හේතු කරගෙන පුණ්‍ය සම්භාර හේතු කරගෙන අපි සිර දෙනාටම ධර්මාඥාන භාවනාඥාන ප්‍රතිපත්ති ඥාන මුදුන්පත් කරගනිමින් සුවසේ පාරමී මඟ මුදුන්පත් වී ප්‍රාර්ථනා කරන බෝධි වලින් අමා මහ නිවන් ඉන්සර සෙන්නට මේකින් හේතු වාසනා වේවාගේ මෛත්‍රීන් සත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරන සිදු දෙනාට පිටුවන් සරණයි. පොඩ්ඩකට කතා කරන්නයි හදන්නේ. හොඳයි. තෙරුවන් සරණ හැමෝටම.